නැහැ හැමදාම පිරුවන් සරණයි හැමදාම මතකද අපි තම ගෞරවයෙන් පිළිගන්නවා අපිට සමග මේ ඉතිරි සම්බන්ධයෙන් අපි මේ දිනවලදී විශාල ලොකුට දහම් සාකච්ඡාවල් කරනවා නෙමෙයි පිටිගත කරා වුණා ඒ ලොකු දහම් සාකච්ඡාවක් ඇති ඉතිර බලාපොරොත්තු වඩා අපිට මේ භාවනාවට විශාල උනන්දුවකින් දැන් කැප වෙන කාලයක ඒ සඳහා උපකාර වෙන කාරණාවන් කල්යන මිත්‍රෙන් අතරින් කියවේ කියලා බලාපොරොත්තු වෙන අපි තමයි මේක වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා මොකද දෙන කීපෙම අනිත්‍ය කොහොමද භාවනාවක් තුළින් දකින්න ඕන කියන කාරණාව කතා කළා. ඉතින් අපි අද එතනින් පටන් ගමු වෙනත් පැත්තකට ප්‍රවේණ අපි බලාපොරොත්තුවක් තියෙනවා. කෙසේ වෙතත් සාකච්ඡාව ආරම්භ කරන්න මම ඊටම ගෞරවයෙන් චිත්‍රා මහත්මියට යොමු වෙන්න කල්පනා කරනවා. චිත්‍රා මහත්මිය අපි ඊයේ සහ පෙරේදා දිනවල සාකච්ඡාවෙන් අපි මතු කරගත් ප්‍රාර්ථනාවන් පිළිබඳ සාරාංශයක් නෙමෙයි ඕනේ. ඒ දෙයින් අපි කිසියම් තැනකට ගෙනියන්න මේ අනිත්‍ය දකින්නවා කියන දේ භාවනාවකින් කෙනෙකු දකින්න ආකාරය ගැන අපි බොහෝ දේවල් කතා කරා. ඒ නිසා මේ කතා කිරීම තුළ ඔබතුමිය මුලම හිට පැනම නෙමෙයි නැවතත් කිව යුතු වන්නේ මේ අනිත්‍යයත් මතු කරපු කාරණාවන් සමග අපි කොතනට වගේද ඇවිල්ලා තියෙන්නේ. ඒ කාරණාව ප්‍රමාණයෙන් මතක් කර දෙන්න. ඊට පස්සෙ මම අද දවසටත් අපි භාවනාව වෙනත් පැත්තකට ඉතිරි අරගෙන අපි යොමු කරගන්න බලමු. හොඳයි. ඉතාම ගෞරවයෙන් චිත්‍රා මහත්මියට වෙනවා. තිරුවන් සරණයි හැම දිනකටම. ඉතාම සන්තෝෂයි කියලා හිතෙනවා කල්‍යාණ මිත්‍රා අපි හැම දිනම එකතු වෙලා මේ ගමන් මාර්ගයේ යම් කිසි තැනකට අපි ඇවිත් තියෙනවා කියලා. එකෙනෙ මේ කතාව කියනකොට පුරුදු වෙන්න හොඳ නෑ හිතන්න. යම් කිසි තැනකට ඇවිත් තියනක් වෙනකොට එහෙනම් සෝවාන් වෙලා සකදාගාමි වෙලා අනාගාමි වෙලා එහෙම කියලා හිතාගන්න එක අපි ඇත්තටම එතකොට අපේ අවිද්‍යාවේ තවත් ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා කියන එක තමයි අපි තේරුම් ගන්න ඕන කියලා මේ සාකච්ඡාවල් වලින් තේරෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේගේ දේශනාවල් වලට අහුම්කම් දෙනකොට ධර්මයේ තේරුම් ගන්නකොට අපිට පුරුදු වෙන්න ඕන අතහැරීම කියන එක. අතහැරීම කියන්නේ ඇත්තටම දරු මල්ල අතාරිනවා, ගෙවල් දොරවල් අතාරිනවා, යාන වාහන අතාරිනවා. ඒ ආදී අතහැරීමක් ගැනද බුදුහාමුදුරුවෝ මෙතන කියන්නේ. ඒ දේවල් අතහැරලා තමයි මේ ගමන යන්න ඕනේ. නමුත් ඊට වඩා ලොකු අතහැරීමක් ගැන උන්වහන්සේ අපට දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරන්නේ නිසා යම් කිසි දෙයකින් ලැබුණා කියලා අපි හිතට ගන්නවා නම් එතකොට එතනත් අපි ලොකු අවිද්‍යාවක් තියෙනවා කියන එක අපි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන කියලා තමයි දැනට තේරුම් ගත්තපු මට්ටමින් කල්යාවිතතාවෙන් කියන්න පුළුවන්. ඉතින් ඒ නිසාම වෙනදා තථාගත ධර්මයට යොමු කරන්නට වඩා සූත්‍රාංශයෙන් හරි එහෙම නැත්නම් කල්යාණ මිත්‍රතාවයෙන් කරන පැහැදිලි කිරීම වලින් හරි යම් කිසි විදිහක තේරුම් ගැනීමක් සිද්ධ වුණොත් අතට මේ සම්බන්ධව ඉතාම හොඳ සූත්‍ර ධර්ම තියෙනවා. දැනට හම්බෙච්ච සූත්‍ර වලින් මහා නිධාන සූත්‍රය, මහා ශුන්‍යත සූත්‍ර ඇත්තටම මේ පැහැදිලි කිරීම තථාගතයන් වහන්සේ ඉතාම ලස්සනට කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මම හිතනවා අපි ඉදිරි සාකච්ඡාවන් වල සමහර විට මට සම්බන්ධ වෙන්න බැරි වෙයි. මොකද මේ දිනවල එළිය නිසා ඉන්නේ. ඒ සූත්‍ර වලින් ඇත්තටම අපිට ගන්න පුළුවන් මේ කියලා හිතෙනවා මේ ගත යුතු දේ මොකක්ද කියන එක. ඉතින් එහෙම කියනකොට අපි පොඩි ආන්තර කෙනෙක් ඉන්නවා. ඒ පොඩි ආන්තර ධර්ම සාකච්ඡා කරනකොට උන්වහන්සේ එක දවසක් කියනවා මට, අම්මා මේ ධර්මය අවබෝධ වෙනකොට ඒක හරියටම අර ගොළුව විපු කසායක් වගේ කියනවා. ඉතින් මම හැමදාම උන්වහන්සේගෙන් අහනවා උන්වහන්සේ මොකද්ද කියන්නේ. ඉතින් ඔහොම කියලා මට කියලා ඒ ඇත්තටම කියනවා නම් ගොළුව විපු කසායක් වගේ තමයි ඒක. සමාත අවබෝධ වුණාම තමන් මම හිතන්නේ තවදුරටත් එතනින් එහාට අර තථාගත ධර්මයේ තියෙනවා කියලා මමත් තවත් කෙනෙක් කියන, ඒ කියන්නේ මමත් අර අපේ කර්සාණන්ද කියනවා වගේ මමත් පුරක් වෙන්නේ මේ ධර්මය තේරුම් ගැනීම උත්සාහයක යෙදෙන්නේ කියන එක මම හිතලා අපි හැමදෙනාම මතක තියාගන්න අවශ්‍ය දෙයක් කියලා. ඒ නිසා මම හිතන්නේ අපි ධර්ම කර්ණාවෙන් අපිට පුළුවන් කුකලගේ මහත්මයාට යොමු වෙලා අනිත් කල්යාණ මිත්‍ර අපි භාවනා කරන කල්යාණ මිත්‍ර ඉන්නවා. ඒත් එක්කත් එකතු වෙලා මොකක්ද අපි කතා කරන්නේ, කොහොමද අපි මේ දේ දිහා බලන්න ඕනේ කියන එක අපි තේරුම් ගැනීම උත්සාහයක යෙදෙන කියන කාරණේ තමයි කල්යාණ දෙක්විතේට මතක් කරන්න කැමති. අපි ඊයේ අවසන් කරපු තැන ඉඳලා ඉදිරියට යනවා නම් මම හිතන්නේ අපිට අනිත් කල්යාණ මිත්‍රුන්ගෙන් අපේ අදහස් අරගෙන විශේෂ සාකච්ඡාවක් යොමු වෙන තියෙන්නේ කියන්න කැමතියි. දැනුවත් වාසිය තිරුවන් සරණයි. හොඳයි, තිරුවන් සරණයි චිත්තමාර්ගි බොහොම හොඳයි. අපිට කරුණාවෙන් ආරම්භයක් අද සාකච්ඡාවට ලබා දුන්නා. අපි පසුගිය දා කතා කරපු දේවල් වලට පසුබිමක් පිළිගත්තම අපිට පේනවා අපි මේ භාවනාවක් තුළින් අනිත්‍ය දුක්ඛ අනාත්මය දකින්න තමයි භාවනාවක් තුළින් අපිට හැම භාවනාවක් තුළින් අපි උත්සාහ කරන්නේ. ඉතින් ඒ අනිත්‍ය දකින්නවා කියලා දකී යුත්තේ කුමක්ද කියන කාරණාව අපි බොහෝ ගැඹුරින් බොහෝ විස්තරාත්මකව කතා කරන ඊයේ මට අද මේ කඳා මිත්‍රෙක් සමග කතා කරනකොට එතුමා කිව්ව පද 10ක් කියනවා. 10 පද 4ක් තමයි මේ මතකයේ තිබුණේ. ඉන්ටයි 4 මම සිංහලෙන් ටයිප් කරලා දැන් ස්කයිප් එකට දැම්මා. මම දැන් කියන්නම් ඒක කටට පේනවා. මේ එන්නේ ඒ ගැන පුළුවන් පොඩ්ඩක් කතා කරමුද කියලා මට හිතුණා. ඡන්ද මූලකා සබ්බේ ධම්ම. පස්ස සමුදයා සබ්බේ ධම්ම. වේදනා සමෝසරණ සබ්බේ ධම්ම. මානසිකාර සම්භව සබ්බේ ධම්ම. ඔය විදිහට තව තියෙනවා ගිල්ලු 10ක් තියෙනවා. 10 වෙනි එකෙන් ඉබ්බන කියන කියන්නේ. එතකොට මෙන්න මේ හතර ගැන පොඩ්ඩක් අද කතා කරමුද කියලා මට හිතුණා. අපි ඊයේ කතා කරපු දේවල් වලට සම්බන්ධයි, භාවනාව කියලා කෙරෙන්න ඕන දේට සම්බන්ධයි. මේ මොකද්ද මේ කියන්නේ? ඡන්ද මූලකා සබ්බේ ධම්මා කියන්නේ මොකද්ද? අපි ඒ ගැන මොහොතකට කතා කරමු. ඡන්ද මූලකා සබ්බේ ධම්මා කියන්නේ කොහොමද? ඒ අපිට කතා කරනකොට පුළුවන් සාමාන්‍ය ජීවිතයේදී සාමාන්‍ය අවබෝධයේ විදිහට ශ්‍රොතමේ වශයෙන් කතා කරන්න පුළුවන්. ඊළඟට අපි බලාපොරොත්තු වෙමු භාවනාවකින් අපි කියලා මම කියනවා. මන්ද මගේ අප්‍රෝච් එක නම් දැන් කතා කරනවා, දැනගන්නවා, සාකච්ඡා කරනවා, ඔක්කොම කරගෙන ෆවුන්ඩේෂන් දාගෙන ඒ ඔක්කොම පැත්තක තියලා භාවනාවකට වාඩි වෙන පස්සේ අර්ධයකට සමාන්තර දේවල් හොයනවා නෙමෙයි. භාවනාවෙන් දකින්න දේවල් තුළින් ඒ දේවල් අත්දකින්න ලැබෙයි කියලා හිතනවා. එතකොට මේ භාවනාවකදී කොමුණ අත්දකින් ආදේශය සම්බන්ධ කරගන්න පුළුවන් කියලා අපි කතා කරමු. පසුවට මුලින් කතා කරමු මොකද්ද මේ ඡන්ද මූලිකා සබ්බේ ධම්මා කියන කාරණාව. ඒ නිසා මම ඒක සඳහා ආරම්භයක් ගන්න ඉතාම ගෞරවයෙන් සීන කන්නංගල මහත්මයාට යොමු වෙනවා. ඔබතුමාත් ඉතාම ගෞරවයෙන් පිළිගන්නේ මොකද ඔබතුමා ඉන්න රටේ විදිහට ඇමරිකාවේ මම හිතන්නේ ඉතාමත් දැසන. ඉතින් අපිට කිරිදා සම්බන්ධ වෙන්නේ අනිත් පැත්තෙමයි. ඉතින් ඔයාට විශේෂයෙන් ගෞරව කරනවා බුදු කරනවා සීන මහත්මයා ඔබතුමාට. තෙරුවන් දලුවත් මහතාට පුළුවන් නම් මේක සිංහල තේරුම පොඩ්ඩක් කියන්න, මේක ටිකක් පැහැදිලි වෙයි කියලා. ඡන්ද මූලිකා සබ්බේ ධම්මා කියන එක මේ ඡන්දය සියලුම ධර්මයන්ට මුල් වෙනවා කියන එකද? ඒකෙන් කෙටියෙන් සිංහලෙන් තේරුම කියන පුළුවන් නම් ඕපින්. ඔව් ඒක තමයි. සිංහලෙන් මම දැන් සරලව ගත්තම එහෙමනේ නේද? මූලිකා කියලා කියන්නේ මූලක් වුණා කියන එක. ශබ්දයෙන් කියන්නේ සියලුම ධම්ම කියන එක අපි දන්නවා. ඡන්දය කියන්නේ සමා වෙන දලුවත් මහත්තය, ඡන්දය කියලා කියන්නේ කැමැත්ත නිසා ඇතිවෙන සියලු දේ සබ්බේ ධම්ම කියලා කියන්නේ සියලුම ධර්මයන්ට කැමැත්ත කියන එකයි තමයි එතන තේරුම් කරන්නේ. මම දන්නේ විදිහට නම් පාඩි සමායි. හොඳයි මම එහෙමනම් ප්‍රසන්න මහත්මයාට මෙච්චර යොමු වෙනනම් මේ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න ඊට පස්සෙ මම සේන මහත්මයාට යොමු වෙනවා. හොඳයි ප්‍රසන්න මහත්මයා කතා කරන්න. සමාවෙන්න මහත්මයා මේකේ මේ තියෙන විදිහට මේ කියන්නේ ඇත්තටම ඡන්දමූලික සබ්බේ ධම්මා කියලා කියන්නේ ඇත්තටම කැමැත්ත ඡන්දය කියලා කියන්නේ කැමැත්ත නිසා සීල ධර්මියෝ ඇති වෙනවා කියන එකයි මම හිතන්නේ එතන තියෙන්නේ. සන්නහවයි අවිද්‍යාවයි නිසා අපිට රූප වේදනා සංඥා සංකාරයෙන් ලබා ගන්න හැම දෙයක්ම තියෙන ඡන්දය නිසා අපි සීලම ධර්මයන් එකතු කරගෙන ඒ නිසා කර්ම සකස් කරනවා කියන එකයි මම හිතන්නේ මම මෙතනින් තේරුම් කරගත්තේ. මට තේරුම් කරලා දෙන්න පුළුවන්. ඉතින් ඒ තුලින් අපි සංස්කාර සකස් කරන නිසා අපිට අනාගතයේට උපාදාන තියලා භවයක් දකින්නවා කියන එක තමයි මම හිතන්නේ මම මෙතනින් තේරුම් කරගෙන තියෙන්නේ. තේරුම් ගන්න. හොඳයි. ඒකම අපි එක පැහැදිලි කරලා ඒක ඉතින් භවයකට යන පැත්තකට ගෙනිච්චා. අපි නමුත් දැන් ඊටත් ස්ටෙප් එක පල්ලෙහාට අරගෙන සබ්බේ ධම්ම සියලු ධම්ම ධම්ම කියවුවම මොනවද ධම්ම කියලා කියන්නේ? රූප, චිත්ත, චෛතසික ඉවරනේ ධම්ම කියන්නේ නේද? එතකොට මේ සියලු රූප, චිත්ත, චෛතසික කියන සියලුම ධම්ම ඡන්දේ නිසාද සිද්ධ වෙන්නේ? කියන දේ අපි ඔක්කොම උ කියනවා මම දන්නවා. ඒක කවුද නැහැ කියන එක නෑ. කවුද අපු කියලා දිනවා. මේක ගන්න තම උටින් බලන්න තේරෙනවත් එක්ක. නමුත් මේ සබ්බේ, සබ්බ කියන වචනේ මෙතන තමයි වැදගත් වෙන්නේ. ඒක ඇත්තට මේ සූත්‍ර දිශාවේ නම අපිට හොයාගන්න බැරි නයි මහත්තයේ මම කතා කරනකොට මේ ධර්ම සිමාත්‍යය කියලා අපිට දාම්පසලේ සෙන්සුරත් දාම්පසක යන මහත්තයේ මම කතා කරනකොට මම තමයි ටික කිව්වේ තොන්දරව දන්නවා මේ ශබ්ද මොකද නමක සූත්‍රයක් මම හෙව්වෙම හම්බුනේ නැහැ සූත්‍රයක 10ක්ම කියලා දෙනවා මේ ශබ්ද ගැන කියන්නේ මොනවද මේ ශබ්ද මේ ශබ්ද කියන්නේ අල්ලගන්න බෑ මේ ධර්මයේ තේරුම් ගන්න නේද දැන් අපිට මුලින් පල්ලෙන් අරකනම් මගේ ඡන්දයෙන්ද තමයි මම කාදකක් ගත්ත ඡන්දයෙන්ද තමයි ඉතියා ගත ඡන්දයෙන් තමයි වැඩිමන ළමය හදාගත්ත ඡන්දයෙන්ද තමයි කියලා මම හිතා ගන්න පුළුවන් මොන් මේ සබ්බේ ධම්මා කියනකොට ඒ එක ප්‍රතිපදින් අපි බොහෝ කියන්නේ අපි මේ භාවනාවට යොමු වෙලා මේ සියුම් විදිහට මේ ධර්මය අවබෝධ කරගන්න හදන නිසා අපි ඒ ටික කතා කරමු කුමක්ද මේ කියන්නේ මොනවද මේ ධර්ම මොනවද අපිට මේ අහු නොවිච්ච ධර්ම අහු වෙන ධර්ම ඒව ගැන හොඳයි සේන මහත්මයා ඔබට වැඩ වෙනවා ධර්ම කියනකොට කුසල ධර්ම අකුසල ධර්ම අව්‍යාකෘත ධර්ම කියලා කොටස් තුනකට බෙදෙනවා. ඉතින් මේ හැම එකක්ම ධර්ම මේ හැම එකකටම මූලික වෙන්නේ ඡන්දය කියන එක. ඡන්දය කියලා කියන්නේ ප්‍රසන්න මහත්මයා කිව්වා වගේ කැමැත්ත කියන එක නිසා. ඒතර කැමැත්ත නිසා තමයි මේ ධර්ම සියලු දේම ඇති වෙන්නේ කියන එකයි දැන් මට මෙතනදී දල වශයෙන් කියන්න තියෙන්නේ. ඉතින් මේක තව ටිකක් විග්‍රහ කරලා බලන්න ඕනේ කොහොමද මේක ඇති වෙන්නේ කියලා. මේ සියලුම ධර්ම මේ ඡන්දේ නිසා කොහොමද ඇති වෙන්නේ? දැන් අකුසල ධර්මයක් නම් අපේ කැමැත්ත තියෙනවා මොකක් හරි අකුසලයක් කරන්න කැමැත්ත නිසා ඇති වෙන කියලා හිතන්න පුළුවන්. කුසල ධර්මය කරත් එහෙමමයි අපිට පන්සල් යන්න කැමැත්තක් ආවම ඒක කුසල ධර්මයකට වගේ කියලා හිතා ගන්න පුළුවන් දල වශයෙන්. ඒකට අව්‍යාකෘත ධර්ම වලට මේ ඡන්දය බලපානවා කියනවා. එතකොට මේ මෙහෙම බලපානකොට මේ ඡන්දය කියන එක ඡන්දයටත් වෙන කුසල ඡන්ද අකුසල ඡන්ද කියන්නේ ඒ ඡන්දය හොඳ පැත්තටයි නරක පැත්තටයි දෙකටම බෙදෙනවා කියලා තියෙනවා. ඡන්දේ ගැන මතක හැටියට. ඉතින් මේ හැම එකටම මුල කියන්නේ මේ ධර්මවලට මුල ධර්ම කියලා ගත්තාම අපේ සිතේ ඇති වෙන හැම දෙයක්ම මේ ධර්ම. ධර්ම තමයි අපේ සිතේ ඇති වෙන දැරීම් කියලා කියන්නත් පුළුවන්. ඒතන මේවා ඡන්දය නිසා ඡන්දය මූලිකව ඇති වෙන්නේ. ඒතකොට මේක මේ තාමත් හොඳට විග්‍රහ කරලා බලන්න වෙන එකක්, සියුම්ම බලන්න වෙන එකක්. ඒතකොට මේක කොහොමද වෙන්නේ? මේ ඡන්දය අපිට හැමතිස්සෙම ඡන්දයක් තියනවාද? මොකද්ද මේ ඡන්දය කියන්නේ? දැන් කැමැත්ත කියලා දල වශයෙන් කිව්වද මේක කැමැත්ත කැමැත්ත කියන කරත් වඩා සියුම් අදහසක් මේ ඡන්දයේ කියන එකේ තියෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. මොකද අපි යම් කිසි දෙයක් කරනකොට ඒ කරන දේ අපිට අපි හිතලා කරන දේවල් තියෙනවා, අපිලා හිතන්නේ නැතුව කරන දේවල් තියෙනවා, ඉබේම කරන දේවල්. උදාහරණයක් ගත්තොත් දැන් අපි ගත්තොත් දැන් සමහර වෙලාවට ඉස්සර කාලේ අපිට මේ අපිට කියන මට එහෙම මදුරුවෙක් වැහුවොත් එකක් ගාලා අත අතින් ගහනවා. ඒක මරන්න කියලා ගහනව නෙවෙයි, ඉබේම අත යනවා. ඒක ඒක පුරුද්දක්. ඒක ඒකත් එක්තරා ඡන්දයක්. ඒ වගේම තමයි මේ නන්දන සමහර ඇට නම් ඉස්කෝලේ යන කාලේ සමහර ඇට මොකක් හරි ඇඟිල්ලෙන් හැන්නොත් එයාට කුණුහරුපයක් වගේ සක්කියනවා ඉබේටම. සක්කියන සෑතන් දන්නා එතන කියන්න සුදුසුතනක් නෙවෙයි කියලා. නමුත් එයාට ඒක ඉබේම කියවෙනවා. එහෙම දේවල් තියෙනවා. දැන් මෙතන මේවා ඔක්කොම මට හිතෙනවා මේ ඡන්දය කියන එකට ඇතුළත් කියලා. මොකද ඒක ගන්න පුළුවන් තරම් විදිහක පුරුද්දක් හැටියට. මොකද සියුම් පුරුද්දක් ඒක කාවදිච් එකක්. ඒක තමයි මේ කැමැත්ත කියලා අපිට එන්නේ ඒ දෙයක් එනකොට ඒක ඉබේම මතුවෙනවා. අපිට සමාහලාවට hina යනවා. hina යන්නේ මොකද්ද? ඒ කියන්නේ අපේ එකපාරට hina යනවා. කිසිම දෙයක් නැතුව පරණ දෙයක් මතක් කරලා. ඒ පරණ දෙයක් මතක් කරලා hina යනකොට මේ hina යන ඒ ධර්මයක් ඒ ඡන්දේ කියන්නේ ඒ මොල්වේ කිසි සටහනක් ක්‍රියාත්මක වෙලා ඒක ඉදිරියට ඇවිල්ලා ඒකෙන් අපිව ක්‍රියාත්මක කරනවා. මේ හැම ධර්මයකටම මුල ඡන්දය කියන එකෙන් මට තේරුනේ හැම එකක්ම අපේ මේ කැමැත්ත කියන නැත්නම් අපේ මේ සටහන් වලින් තමයි මේ හැම දෙයක්ම පටන් ගන්න කියන එකයි මට තේරෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තමයි හොඳ පැහැදිලිකින් මාකප්ට කරේ ඔව් ඒක විස්තර කරලා අතර මේ ඡන්දේ කියන්නේ තවදුරටත් ගැඹුරින් දකින්න ඕනේ කියන දේ මේ ඡන්දේ කියලා අපි සිංහල වචනේ දන්න තරමින් ගත්තා. ඒක මේ ආදේශ කරා එතනින් ඉච්චරයි කියලා අපි වෙන දේවල් හොයන්න යනවා. එහෙම නැතුව මේ තථාගත ධර්මයේම මේ කියන වචනේ කියන්නේ වචනේ අර්ථය කරනවා නෙමෙයි වචන පස්සේ යනවා නෙමෙයි. නමුත් අර ඒ කියන්නේ කුමක්ද මේ මාතෘ වෙන දෙයක කියලා ඒක ආදේශ කරගන්න හොයීම තමයි මේ ධර්මයේ හොයනවා කියලා කියන්නේ. මම හිතන්නේ වචනාර්ථකේ හැප්පීමක් නෙමෙයි. නමුත් කොමත් නෙමෙයි සිදුවෙන මාතෘ වෙන දෙයක් කියන්නේ මේ කියන්නේ මාතෘ නෙමෙයි ධර්ම සිත්තු සිදුවෙන. ඉතින් හොඳයි තේන මත බොහොම හොඳ මේ අපි අවතීන කරා සාකච්ඡාවට. මම වසන්ත මහත්මයාටත් යොමු වෙන්නම්. ඔව් වන්ද රයිට් වස්තු මම කැමති කමල් මහත්මයාට යොමු වෙන්න වසන්ත මහත්මයා. ඒවන් සරණ කිරුග්‍රාතුම මොක්ලිකාව ඇතිද අද ඒ ඡන්ද මොනිකා සබ්බේ ධම්මා කියවම ඡන්දේ කියලා කියන්නේ කැමැත්ත. ඉතින් අපිට කැමැත්ත කියන එක අපේ හැමෝම දිනාගෙන සංගීතාහාර 30ක්. ඒ කැමැත්ත කියන එක ඇති වෙන්නේ අපේ මනසේ අපි අරගෙන ආපු මේ රාග දේ මොහ කියන කාරණා තුන මත තමයි. මේ මොහය කියන්නේ අවිද්‍යාවෙන් එක්ක අවිද්‍යාව කියන මේ මූලිකම කාරණේ අවිද්‍යාව. අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර ඇති වෙන්නේ. සංස්කාර ඇති වෙනම තමයි මුළු මහත් දුක්ඛ ඛණ්ඩයම ඇති වෙන්නේ. එතකොට මේ කැමැත්ත මුල් කරගෙන තමයි මේ සියලුම ධර්ම අපේ ජීවිතේ අපි දැන් සාමාන්‍ය ලෞකික පැත්තවලුත් මේ ජීවිතේ තම කරදරයක් නේ. කරදරයක් කිව්වොත් අපි හිතන්නේ අපි සැප කියලා නමුත් සැප නෙමෙයි හැම දෙයකටම මුල් වෙන්නේ කැමැත්ත. දැන් බලුවොත් කිම කිනවා නම් දැන් අපි ගෙදර වලින් සමාජයේ බලුවොත් ඒ වගේම ආයතන වල බලුවත් අපිට කැමැත්ත අපිට ආයතන වල බලුවොත් උසස් වෙන්න ආසයි. ඉතින් ඒ ඔක්කොම ගැද්දලා උසස් වෙන්න නැත්නම් මේ අපිට ප්‍රශ්න ඇති වෙන කලහ විවාද කෝලහල ඒ වගේ ප්‍රශ්න කම්කටොළු ඇති වෙන්න රාග ද්වේෂ ඔක්කොටම මුල තමයි මේ ඡන්දය. මේ ඡන්දය කියන්නේ තීරණේ රාග දේශ මොහ කියන ඒ කාරණා තුන මුල් කරගෙන. ඒතර රාග දේශ මොහ කාරණා තුන මුල් කරගෙන තියෙන මේ කැමැත්ත නිසා ජුලුම ධම්මා අපිට සසර දිගට යනවා. දැන් බලත් මාත්‍ය ධම්මා කියන එකට මම දන්නේ විතමා කිව්වා මේ රූප චිත්ත කායික. මේ කායික ගුණ චිත්ත කායික සමෝහය. ඒ කියන්නේ චිත්ත චිත්ත නිසා සිතුවිලිය තියෙනවා සිතුවිලි නිසා සිත් පහළ වෙනවා. ඒ ඔය දෙක අතර කියන්නේ එහෙනම් අපිට මේකේ මූල සිද්ධාන්තය දැනගන්න කැමැති සසමයි මේ හැම දෙයක්ම වෙන්නේ කියලා දැනගත්තහම දුක. ඒක කැමැති නිසා ඇතිවෙන අවසානයේ දුක. එහෙනම් මේ දුක නැති කරගන්න තියෙන මාර්ගය දුක නැති කරගන්න නම් අපි මේක අවබෝධ කරගන්න ඕනේ. මොකද අන්තිමට එන්නේ දුක නම් බුදුන් වහන්සේ කිව්වේ මේ මුළු ලෝකෙම තියෙන දුකමද. එහෙනම් මේ දුක කියන්නේක නැති කරගන්න උන්වහන්සේ දේශනා කළා මේ මේක දුක කියනක අවබෝධ කරගන්න. සත්‍ය ඥානෙට. ඉතින් මම හිතන්නේ ඔය වගේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයට ගලපන්න ඕනේ අපි මේ මේ පදයේ කියන මාත පැහැදිලි වෙන්නේ අවස්ථාවේදී. මොකද ඒවා ඉතින් ඉතින් පැහැදිලිවත් මට මතක් වුණා දැන් කලහ විවාද වගේ සූත්‍රයක් ගත්තත් එතන පටන් ගන්න සම්භිය. මේ විවාද ඒ අගදඹරයක් ඇතුනේ බොහොම මේ සමාජයේ බොහොම පිස්සුලි හිටපු දෙපින්සක් අතර මේ කැමැද්ද වතුර බෙදාගෙන. ඒ වගේ මට මේ වතුරවල මට ඒකනේ ඉතින ආසාව කැමැද්ද. ඒක නිසා ඇතිවෙච්ච මුකුද වෙන්නේ දුකක් ඇති නම් කියන අවසානදී. එහෙනම් ඒක නැති කරගන්න නම් සත්‍ය දකින්න ඕනේ. එහෙනම් අන්තිමට කිව්වේ මේක සකාබුත් ස්වභාවය දැනගන්න. සකාබුත් ස්වභාවය කියන්නේ අවසානයේදී බුදුදන් වහන්සේ දේශනා කළ ඒ සුත්‍රයේ දිමත් මත ඒකට ගලපුවොත් මේ රූපේ කිසිම දකි. රූපේ කිසිම දකි. ඉතින් හාත් දිගට ගන්න පුළුවන්. නමුත් මම මත දැන් හේතුක විදිහට මේ මාතෘකාව ඔස්සේ මම ඒ පැත්තට තමයි සිද්ධියි. තේරුම් ගන්න. තේරවන්තනේ වසන්ත මාත්‍යා. බොහොම පිං හොඳයි. අපි තවත් විදිහකට මේ ගැන හිතුවොත් එහෙම තවත් විදිහකට නෙමෙයි දැන් අපි කතා කරේ අපි හැමෝම කිව්වේ අපි කරන්න ඕ හැම දෙයකම ඡන්දයක් තියෙනවා කියන එක ගැන අපිට මං හිතන්නේ නැහැ කිසිම සැකයක් කිසිම ප්‍රශ්නයක් තියෙනවා කියලා නේද අපි ඉරියව්ව මාරු කරන්නේ කැමැත්තක් ඉදන්නේ අපි දේවල් අපි ඉස්සෙල්ලා කිව්වේ ගොරෝසු දේවල් ගැන කතා කරන දෙයක් ඇත්තෙම නැහැ හැමදේම කරන්න ඡන්දයක් නිසා නමුත් සියුම් පැත්‍ර ටික ගලන් වුණොත් එහෙම වාඩිලා ඉන්න පුතුවේ ඉරියව් මාරු කරන්නේ කිසියම් ඡන්දයක් හින්දා. මෙතන මේ විදිහට ඉන්නකොට අපහසුයි අර අනිත් පැත්තට වුණොත් ඉදීමෙත්‍ර ඡන්දයක් තියෙනවා. මොකද ඒ අපහසුයෙන් මිදීමට තියෙන කැමැත්තක් තියෙන නිසා. ඉතින් මේ විදිහට අපි මෙහෙම ගන්නවා. ඉතින් මේ එක්තරා සූත්‍ර දේශනාවක පැත්තකට යනවා සියර රාජ කියනවා රාදය රූපෙහි යම් ඡන්දයක් යම් රාගයක් යම් සංදියක් යම් තෘෂ්ණාවක් යම් රූපේ උපාදාන කෙනෙක් සිතක් තියෙනවා නම් පිළිබඳ අදිෂ්ඨාන අභිනිවේශ අනුශය කෙනෙක් වෙත්නම් එහෙම දුරු කළව කියලා. එතකොට මේ ඡන්දය කියන දේ මේ අදිෂ්ඨාන අභිනිවේශ අනුශය කියන தත්ත්වය සමග සම්බන්ධයි නේද? අපි හිතලා බැලුවොත් එහෙම අපි ගැන අපි මේ අධිත්‍ය කිසියම් දෙයක් අධිෂ්ඨාන කරලා ඒ දේ අභිනිවේශ කරගත්ත දේස් තමයි අපිට අනුසය බවට පත් වෙනවා. මේ අපි මේ සංසාර ගමන ගෙනියන්න ගලව ගන්න බැරි තත්ත්වයක අපි පත් වෙමින් ඉන්නේ. අපි බොහෝ විට කතා කරනවා මේ සාකච්ඡා තුළත් අපි මිත්‍ය ධර්මයේ කතා කරනවා මිත්‍ය දේව කරනවා මිත්‍ය භාවනා කරනවා. ඇයි මේ අනිත් පැත්තම අදින්නේ කියන කතාව අපි පහුගිය කාලේ බොහෝ විට කතා කළා. ඒ දැන් කියනවා මේ ඇයි කියලා අපිට කවදා හෝ දැන් අපි ඡන්දය දිනු කරන්න අපි විශාල උත්සාහයක යෙදුනට අපි මේ සංසර්බ ගමන එකක් හිතින් දකින්න අපි අර මේ ජීවිතේ පොසිටිව් ජීවිතේ කියලා කොටස් වශයෙන් බලනකොට නෙවෙයි මේ සංසාරේ එකක් හිතින් දකින්න. එතකොට මේ සංසාරේ කොතනාව කොතනකෝ මේ දැන් ඉන්න මේ සත්ත්වභාවයට හේතු වෙච්ච පෙර සත්ත්වභාවයක් යම් යම් දේවල් බොහොම කැමැත්තෙන් අදිස්ත්‍යාන කරලා තියෙනවා. ඒවා අභිනිවේශ කරගෙන තියෙනවා. ඒවා ග්‍රහණය කරගෙන. ඉතින් ඒවා තමයි මේ අනුශය වෙලා දැන් මේ සත්ත්ව ගිනින මේ භූතය තුළ දැන් ස්වභාවයෙන් එන්නේ. ඉතින් ඒවා තමයි මේ ඡන්ද හැටියට මතුවෙමින් එන්නේ. ඉතින් ඒ තත්ත්වය අපි තේරුම් ගන්න ඕනේ මම හිතන්නේ. ඒකට අන්න ඒ තියෙන ඡන්දය දුරලන්න නම් ඒකට බොහෝ බෙහෙත් කරන්න වෙනවා, බොහෝ බෙහෙත් දෙන්න වෙනවා. මොකද ඒ තරමට ඒක අදිත්‍යාන අභිනේස අනුසය වෙලා තියෙන ඡන්දයන් මේ මතුවෙමින් එන්නේ. මේ බන් ටිකක් ඇහුවට හාමුදුර කෙනෙක් කිව්වට ඕක මේ අතාරින්න කියලා, ඕක මහා දුක්ඛයක් ඇති වෙනවා කිව්වට, බනවල කිව්වට ඕක කරොත් අපාය යනවා කියලා කිව්වට, එහෙම මේ අතාරින්නෙත් නෑ වගේ. ඒ නිසා මේ සදා මේ මහත් පරිශ්‍රමයක් දරන්න වෙන්නේ මේ ඡන්දයන් අපිට ඒ තරම් ප්‍රබල විදිහට ඇතිලා තියෙන නිසා කියලා මට හිතෙනවා. ඉතින් ඒ දෙය කියමින් මම කැමති ගෞරවයෙන් යොමු වෙන්න තවත් කල්යන උත්සවයකට මම යොමු වෙන්නම්. චිත්ත මහත්මිනවට තිරුවන් සරණයි. ඉතාම සන්තෝෂයි ඔක්කොම පැහැදිලි කිරීම ගැන. මොකද ඒ කියනකොට ඉතින් ලොකු ගැඹුරකින් හිතන්නේ නැතුව වුණත් හිතට ආවේ. ඉතින් සේන මහත්මත් අනිත් මහත්මත් හොඳට විස්තර කරලා දුන්නා. සන්තලතුමට කිව්වා වගේ මේ වචනේ සබ්බේ ධම්මා කියන තැනට මේක අපි තවචිනේගේ වචනේ අහලා තිබුණොත් තමයි අපිට විදර්ශනාවට ලක් වෙන්නේ. මොකක්ද මේ තථාගතයන් වහන්සේ කිව්වේ සබ්බේ ධම්මා කියලා? සියලුම ධම්ම. එහෙමනම් ඒ කියන්නේ මනසට යම්කිසි අරමුණක් එනවද, ඒ ඔස්සේ හිතන්න පෙළඹෙන්නේ අපේ කැමැත්ත නිසායි. අපි බොහොම සරල විදිහට හිතලා ගත්තොත් ඇයි අපි මේ ධර්ම සාකච්ඡාවක් කරන්න ආවේ? ඇයි මෙතන හැමෝම නැත්තේ? මේ ලෝකේ හැමෝම නැත්තේ ඇයි මේකට එකතු වෙන්නේ? ඇයි මේ කීප දෙනෙක් විතරක් එකතු වෙලා ඉන්නේ? ඒ බොහොම සරල විදිහට අපි මේ දේවල් බලන්න පුරුදු වුණත් අපිට තේරෙන්නේ යම්කිසි කැමැත්තක් තියෙනවා අපේ මේ මනසට ආවරණ සිතන සාකච්ඡාව මේක අවබෝධ කරගන්න නිව සියල්ලම මනසට එන අරමුණු විදිහට බැලුවොත් දැන් මේ අපි ක්‍රියාවක් කරන්න පටන් ගත්තේ අපි ඒකට තියෙන කැමැත්ත නිසා කියලා. බොහොම සරලව අපි ගත්තොත් ඕනම දෙයක් මනසට ආවනම් මනසින් අරමුණු වුණානම් ඒ අපේ සියුම්ම හරි තියෙන යම් කිසි කැමැත්තක් නිසා කියලා. ඇත්තටම මම මේ සූත්‍රය බොහොම අගය කරන සූත්‍රය කියලා වැරදි වෙන්නත් පුළුවන්. නමුත් මේ කරුණු 10ක් තියෙනවා කියලා හිතට එන්නේ මහනිදාන සූත්‍රය කියලා තමයි මතක් කරන්නේ. ඉතින් බොහොම සරලව මේ දේවල් අහුන් කන් දෙයලා කොටා ගැඹුරට වචනවලට යන්නේ නැතුව මනස පටලවා ගන්න යන්නේ නැතුව බොහොම සරලව. මොකද මේක පළවෙනිම කාරණේ වුණාසේ ධර්මයේ දේශනා කරනකොට හැම වෙලාවෙම ඉස්සරට වැඩි දැන් හොඳට වැටහෙන දෙයක් තමයි මේ පටන් ගන්න බොහොම සරලව වුණාන්සේ. මොකද ඕනම කෙනෙකුට පටන්ගෙන තීරුම් ගන්න පුළුවන් විදිහට එතනින් පටන්ගෙන ගැඹුරටයි උන්වහන්සේ දේශනාවල් ලිහිලා තියෙන කියලා තේරෙනවා. ඒ නිසා අවසාන වෙනකොට අපිට මේ සියල්ල වැටහෙවි කියලා හිතාගෙන අපි දැනට මේක මේ විදිහට යම්කිසි අරමුණක් හිතට එනවා නම් ඒ අරමුණ අපි දන්නවා. ඒ අරමුණක් කියන්නේ අපි ක්‍රියාවක් ඉවර කරන දෙයක්නේ. එහෙම වෙන්නේ යම් කිසි කැමැත්තක් පුංචි හෝ කැමැත්තක් තියෙන නිසා. ඉතින් මේක අපි විදර්ශනා කරන්න ඕනේ. යම් කිසි අරමුණක් ආවම පොඩ්ඩක් බලන්න ඕන, ප්‍රත්‍යවේක්ෂාවක් කරලා. ඇයි මේක මෙහෙම ආවේ කියලා. කියලා අපි බොහොම සරල විදිහට බැලුවොත් අපි දන්නවා සියුම් වශයෙන් නොයකට කැමැත්තක් ඇති නිසායි. ඉතින් මේ වගේම තමයි අපිට කෙනෙක් නැගිටලා භාවනා කරන්නේ. දැනටමත් නැහැ කියලා අපි උදේ පාන්දරම නැගිටලා කියලා. ඇත්තටම මේ වෙලාව 1:43 උදේ පාන්දර. ඇයි මේ නැගිටින? නිදා ගන්න බැරිද? එයාදී වශයෙන් යම් කිසි දෙයක් ඕනම දෙයක් සිද්ධ වෙනවා නම් ඒකට යම් කිසි කැමැත්තක් තියෙනවා. ධම්ම කියන වචනේ මනසට එන අරමුණු වලින් අපි ඕනම දෙයක් පටන් ගන්න. මොකද අපිට වැඩි දුරට යන්නේ නැත ධම්මපදේ පළවෙනි ගාථාව මතක් කරගත්තොත්. මනෝ පුබ්බංගම ධම්ම මනෝ සෙට්ටා මනෝමය. මේ ධම්ම සියල්ලම පටන් ගන්න තැන. ඉතින් ඒකට එහෙම වෙන්නේ ඇයි අපි මේ වෙලාවේ යුද්ධ ගැන කතා කරන්නේ? ඇයි අපි වෙනත් රටවල නායකයෝ ගැන කතා කරන්නේ? ඇයි මේ ධර්මය ගැන කතා කරන්නේ? යටි වශයෙන් බොහෝම සුළුෙන් විදර්ශනාවට ලක් කළ අපිට තේරෙන මේ යමක් හිතට ආවොත් ඒ හිතන්න පෙළඹෙන ඕනම දෙයක් යම් කිසි හැර පුංචි කැමැත්තක් නිසා තමයි පටන් ගන්න කියන එක. මූලක මුල් වෙනවා. තිරුවන් සර්ණ චිත්තමාර්ගයේ බොහොම ප්‍රේමෝ හොඳයි. මම හිතනවා අපි බොහෝ කාරණාවන් අපිට අපේ කල්‍යාණ මිත්‍රන්ගේ මේ කියවෙනවා. මේවා අපිට මේ දැන් තව ටිකක් සාකච්ඡා කරමු. මම හිතන්නේ ටිකක් අපි ලොකු වචන වලට යන්නේ නැතුව. ඇත්තටම මේ ප්‍රීතිමාත්‍යා මේ එහෙමද මේ කියන විදිහට මේ දේවල් මේ වෙන්නේ? අපිට මොකද මේ ඡන්දේ? මොකද මේ කැමැත්ත කියලා කවුද මේ අපි මේ පැත්ත දෙක නැදගෙන යන්නේ? අපි යන්න හදනවා ඒ පැත්තට. අදිනවනේ අනිත් පැත්තට. මොකද මේ කොහෙන්ද මේක වෙන්නේ? මම මේ ටිකක් වෙනස් ටෝන් එකකින් වෙනස් වචන වලින් පැත්තකට හැරෙව්වා මේ කොටස වලින්. මම කලින් හරි සංවාදව අපි කතා කරගෙන ආවා. එහෙම යනකොට ටිකක් බෝරින් කියලා සිතුනා ඒ නිසා. ප්‍රීති මහත්මයා. තෙරුවන් සරණයි ගලුවත් මහත්මයාතුළු හැම දිනකට. ඉතාම හොඳින් අපේ කල්යාණ මිත්‍රයන් විස්තර කරා මේ ඡන්දය බලපාන ඇති මේ සියලුම ධර්ම වලට. කල්‍යාණ මිත්‍රයන් කිව් ආකාරයට මම හිතන්නේ ඕනම දෙයක් කිරීමට අපි කැමැත්තකින් තමයි ඒ දේවල් සිද්ධ වෙන්නේ. අර සේන මහත්තයා කිව්වා අපි නොහිතා සමහර දේවල් සිදු වෙනවා කියලා. මම හිතන්නේ ඒකටත් අපේ යම් කිසි යටිහිතේ තියෙන කැමැත්තකින් වෙන්න ඇති ඒවා උනස් සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි අපි නොහිතා වුණත් සමහර දේවල් නොහිතා කරන දේවල් සමහරු අතින් කෙරෙන්නේ නැහැ. එතකොට අපේ යම්කිසි නොදැනුවත් කමින් කියන්නේ යටි සිතේ හරි තියෙන යම්කිසි කැමැත්තක් නිසා තමයි සිදු වෙන්නේ කියන එක. අනිත් එක මට හිතුණා මේ දලොත් මාත්මයා කිව්ව ආකාරයට අපි කොච්චර මේ සමහර විට මේ දේවල් දැනගෙන තිබ්බත් අපි නොහිතන විදිහට වෙනත් දේවල් වලට අපි යොමු වෙනවා. ඒ කියන්නේ ධර්මයෙන් අපිට නොකළ යුතු යයි කියා තිබෙන දේවල් වලට අපි යොමු වෙනවා. මට නිකන් හිතෙන්නේ ඒක ඇත්තරම මේ අපි මේ ආගමේ කිව්ව ආකාරයට මේ දුක කියන එක අපි කොච්චර කිව්වත් මේ ලෝකේ පවතින මේ සුඛ මතයි කියන එක අපි ඒක හරියටම තේරුම් අරන් තියනවාද කියන එක තමයි මට නම් හිතෙන්නේ. ඒ කියන්නේ අපි හැම දේවල් වලටම ඉතින් කෑමට බීමට ට්‍රිප් එකක් යන්න ඒවා මේවා බලන්න නිතරම ඉතින් කැමැත්තක් තියෙනවා නේද? ඒ කියන්නේ අපි ඒකේ ඇත්තම තත්වය අපි සමහර විට දැනගෙන තිබ්බත් අපි දකින්නේ නැහැ කියන එක තමයි මට හිතෙන්නේ. ඒ නිසා අපි ගොඩක් දේවල් අනවශ්‍ය දේවල් වලට අපි කැමැත්ත ඇති වී තිබෙනවා කියන එක තමයි මට නම් තේරුම් යන්නේ. ඒ කියන්නේ මේ දුක කියන එක කොච්චර කිව්ව වුණත් අපි හරියට මේක දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි දකින්නේ නැහැ වගේ අපි දන්නා ධර්මයෙන්. නමුත් ඒක අවබෝධ නොවන ආකාරය නිසා තමයි මේ දේවල් වලට කැමැත්තක් ඇති වෙන්නේ කියන එක තමයි මට හිතෙන්නේ. තේරුවන් සරණයි. බොහොම කින් ප්‍රතිමාත්‍ය තේරුවන් සරණයි. ඔව් අපි මොහොතකට දැන් චුට්ටක් හිතුවොත් එමේ ඇයි අපි මේ චන්ද්‍රාගය ගැන කතා කරන්න ආවේ? ඇයි මේ කතා කරන්න කියලා හේතුනේ මොකද්ද? අපිට හම්බුණා තථාගත දේශනාවක්. ඒකේ කියවුවා මේ සියලුම ධර්මයන් මේ ඡන්දේ නිසා සිදු වෙනවා කියලා. එහෙම කියපු නිසා තමයි අපි මේ කතා ගන්නේ. එතකොට ඡන්දන් මූලික සබ්බේ ධම්මා කියලා. එතකොට සියලු ධර්මයන්ට මුල් වෙන්නේ ඡන්දය කියලා කිව්වා. ඉතින් ඇයි අපි කියන කතා ගන්න? ඉතින් ඒක හේතුව මොකද? අපි මේ සංසාර ගමන යෑම පිළිබඳව අපි දැන් කල්පනා කරනවා. එහෙම සංසාරයක අපිට තව තවත් ඉපදෙමින් ඉන්න ඕනද කියලා. එතකොට තවත් තැනකදී සත්‍යයෙන් වාසි අපිට කියලා දෙනවා මේ සංසර්ගම කියන්නේ කම්මයන් හින්දානේ නේද? ඉතින් මේ කම්ම රැස්කිරීම පිණිස තියෙන හේතු තුනක් ගැන උන්වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ මොකද්ද ඒ තුන? මේ චන්දරාගය. චන්දරාගය ඇතිවීමට හේතු අතීත කරුණු පිළිබඳව චන්දරාගය උපදී කියලා. පළවෙනි එක. ඒක අපි හොඳින් තේරුම් ගමු කියන වචන වලින් මොකද? චන්දරාගය ඇතිවීමට හේතු අතීත කරුණු පිළිබඳව චන්දරාගය උපදී. චන්දරාගය ඇතිවීමට හේතු අනාගත කරුණු පිළිබඳව චන්දරාගය උපදී. චන්දරාගය ඇතිවීමට හේතු වර්තමාන කරුණු පිළිබඳව චන්දරාගය උපදී කියලා කියනවා. ඉතින් දැන් තුන් ආකාරයක් කිව්වා. අතීත කරුණු පිළිබඳව චන්දරාගයක්, වර්තමාන කරුණු සහ අනාගත කරුණු පිළිබඳව චන්දරාගයක් උපදිනවා කියලා. මෙන්න මේවා කම්ම රැස්කිරීම පිළිබඳව හේතු හැටියට කිව්වේ මේ චන්ද. මොකද කර්ම රැස් වෙනවා නම් අපි කර්ම රැස්කිරීම හේතුවෙන් අර මුලින්ම ප්‍රසන්න මාත්‍යා අපිට කිව්වා වගේ මේ භවයක් සකස් කරමින් අපි ඉදිරියට යනවා. එහෙමනම් මේ කොයි විදිහටද මේ චන්ද්‍රාගය ඇති වුණේ හේතුව අතීත කරුණු පිළිබඳව චන්ද්‍රාගය උපදින්නේ කියලා අපි හිතුවොත් එහෙම දැන් එහෙම කිව්වනේ කොහොම වුණාද වෙන්නේ අතීත කරුණු පිළිබඳව. තථාගතයන් වහන්සේ කියනවා මහන්නේ චන්ද්‍රාගය ඇතිවීමට හේතුව අතීත කරුණු අරඹය සිතින් ඒ අනුව කල්පනා කරයි. සිතින් ඒ අනුව කල්පනා කරයි. කොමුණිකින් අපර වෙන්නේ නැහැ. ඊගාවට සිත ඒ අනුව හසුරවයි. දෙකක් කිව්වා. සිත කල්පනා කරනවා කියලත් කිව්වා, සිතෙන් හසුරවයි කියලත් කිව්වා. චන්ද්‍රාගය ඇතිවීමට හේතු වූ අතීත කරුණු ආරම්භය සිතින් ඒ අනුව කල්පනා කරන්නා වූ. ඒ වගේම ඒ අනුව සිත හසුරවන්නා වූ උට ආශාව උපදී. එයාට ආශාවක් ඇති වෙනවා. හිංසාම ඒ ධර්මයන් සමග බැඳුනා බැඳීමක් ඇති වෙනවා, බැඳුනේ වේ. ඉන් කියන මහණයන් මහණෙනි චිත්තයගේ කිසියම් ඇලීමක් වෙයිද එය මම සංයෝජන එමුනම් වැහැණ යයි කියන්නේ. මේ වනාහි චන්ද්‍රාගය ඇතිවීමට හේතුව අතීත කරුණු පිළිබඳව ඡන්දය ඇති වුණු ආකාරය කියලා. ඒකේ කියපු ඒ වචන දෙන්න අපිට නේද? අපි චන්ද්‍රාගය ඇතිවීමට හේතුව අතීත කරුණු පිළිබඳව කල්පනා කරනවා. කල්පනා කරනවා කියන්නේ ඒක අපිට ඔළුවට එනවා, මතක් වෙනවා. ඒකවල ඒ අනුව හිත හසුරනවා. අපි ඒක ඔස්සේ සැරිසරමින් ඉන්නවා. අර පාම්පෙත් එක වාජින ගානවා වගේ පාම්පෙත් එක පුරාම අපි ඒක පුරාම දැන් හිත දැන් සැරිසරමින් ඉන්නවා. ඒගවට මේ ඒ අනුව කල්පනා කරමින් ඒ අනුව හිත හසුරපු එක්කලාට අනිවාර්යයෙන් මේ කාරණා පිළිබඳව ආශාවක් උපදිනවා. ඒ අතීත ඒ කාරණා පිළිබඳව කියන්නේ ඒක සංයෝජනයක් කියලා කියනවා මේ චන්ද්‍රය. ඒ ඔය විදිහ තමයි කියන්නේ අනිත් එක අනාගත කරුණු පිළිබඳවත් ඔය විදිහම කියනවා. අනාගත කරුණු වලින් බයා කල්පනා කරනවා. දැන් අපි ගියක් හදනවා. ඉතින් plan එක තාම තියෙන plan එකත් බොහොම කල්පනා කරලා තමන්නේ මම පොලේ ඇඳට වනසේ ගියක් හදලා දිලිසෙන ගයක් හදලා tiles දිලිසෙනවා. bathroom දිලිසෙනවා. ඉතින් එහෙම හදලා දැන් මනසේ මවාගෙන ඉන්නේ. ඒ අනුව කල්පනා කරනවා. ඒ අනුව හිත හසුරනවා. රැත් කල්පනා කරනවා. මේක කරන්න ඕනේ මේක කරන්න මේක ගැන සම්පූර්ණ සැලසුම් ගොඩක් ගහගෙන අනාගතය ගැන ඒ ඡන්දයનો හිත උපදවමින් කටයුතු කරනවා. වෙන කම්ම නිදාන එහෙම නැත්නම් අතෝසෙන් කම්ම නිදාන සූත්‍රය තමයි තියෙන්නේ. ඒ විදිහට මේ ඒක තුන්වෙනි කිවිල වර්තමානයේ මේ දැන් කරන දේවල් සම්බන්ධයෙන් ඒ විදිහටම කල්පනා කරනවා, සිත හසුරනවා කියන කාරණාව. ඉතින් මේ විදිහ තමයි මේ ඒ ඡන්දය ගැන අපිට හිතන්න සිද්ධ වෙන්නේ. කොහොම නේද අපි කරන්නේ? හිත හෝ නොහිත කොහොම නේද අපිට වෙන්නේ? එහෙම වෙන්නේ ඇයි? අර අදිත්‍යාන අභිනිවේෂ අනුසේ පස්සේ නිසා වෙන්නේ. ඉතින් ඔයදී අපි දකින්නවාද? ඔයදී අපි ඕනි දේවල් අපිට අහු වෙනවාද කියලා දේ තමයි අපි මේ කතා කරමින් ඉන්නේ. හොඳයි. මම නැවතත් ගෞරවයෙන් යොමු වෙන්නම් එහෙමනම් අසන් සමහත්යට. දෙවන සර්වයි පිළිගනා තුන දලස් මාත්‍යාකින් දැන් මෙහෙම මේ හැම දෙයක්ම ඉගෙනගෙන වචන තේරුම් අරගෙන උත්සාහ කරන්නේ අවසාන ගෝල් එකක් තියෙනවනේ. ඒ ගෝල් එකට නම් දැන් පුතුමා කිව් විදිහට හැම දෙයක්ම ඇති වෙන්නේ මේ අතීතේ. ඒකට වර්තමාන අනාගත මේ හැම දෙයක්ම මනසින් ඇති කරගන්නවා. ඒ මනසට ඉස්සෙල් මනසෙන් ඇති කරගන්න පුළුවන් මනස තමයි ඒකට මූලික වෙන්නේ. හැබැයි ඉතින් අපිට බලන්න ඕනේ දැන් අපිට අතර දැන් අපි ආපු එමු අපි කතා කරපු දෙයකටම අර භාවනාවට යොමු කරන ඉස්සෙල්ලා මේකට මේක මට හිතෙන්නේ ඒක වදනක් කියලා වගේ මොකද දැන් අපි මේ හැම දෙයක්ම තවට ඇසෙන් දකින්න කනින් අහන මේ වගේ මේ ආයතන පරිහරණය කරනකොට අපිට ජීවත් වෙන්න තියෙනවා ලෝකේ කියන්නේ අපි දකින්න ලෝකේ ඉතින් මේ දකින්න ලෝකේ හරහා අපි බලනකොට මේ අපි ආයතන දෙකක් ගෙත ගහ ගැනීමක් වෙනවා ඒ මන ආයතන තමයි අනිත් ආයතන පහ ඉතින් ඇත්තට රූපය දැක්කම කන සබ්දයක් හොන්න ඕතන ගාවේ ඒ අනුව තමයි ඔය හැම දෙයක්ම වෙන්නේ මා කියෝ වගේ දැන් අර ඒ මොකද්ද මේ අපි ඉගෙන හිතලා ඉගෙන මොකද වචන තුනක් මට මතක නැහැ ඉතින් ඒකොට ඒ වගේ දේවල් වලට බැඳලා යන්නේ අවසාන දෙන්නේ මොකද්ද අපිට අපි ඒක සංහව සංහා මාන දිට්ඨිය කියලා අපි කියනවානේ මොදු පිළිතුරු සූත්‍රයේ දලෝකම අපිට ඒ විකෘති සිද්ධ ගාලා යනවා ඒක නතර කරන්න බෑ ඉතින් ඒක නතර කරන්න බෑ කවදාහත් ඉන්ස සංහාවට යනවා නමුත් සංහාව වෙලා තමයි අපි සංසාර ගියා දෙබවේ තියන්නේ බවේ හදාගන්න අපි කර්ම රස කරනවා කියන්නේ එතන නෙමෙයි එතකොට ඒක නතර කරන්න බුදුහාමුදුරු දුක්ඛාවත දේශනා කළේ ඒක වෙන පිළිවීම ඒ කියන්නේ එහෙනම් මෙහෙම දෙයක් කරන්න මෙහෙම දෙයක් කරන්න මේකේ සත්‍ය දකින්න සත්‍ය දකින්නයි කියන්නේ මොකද්ද මෙතන මේ අපි පහුගිය දවස් කිහිපෙකදී කතා කළේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මේක බලන්න ඉතරයි එතකොට ඒක ඒ ටික සමන්ති කර කර ඉන්න පුළුවන් නම් එතකොට මේ මනායතනයේ මේක කෙරෙන්නේ මනසින් හදාගත්ත දෙයක් එහෙන් දැක්ක රූපය මනස එහෙන් දැක්ක රූපේ නිසා ඇති වෙනවා පංච පාදානස්කන්ධ අපි කතා කරලා ඉහිපොදිනවා එතකොට ඒකත් එක්ක ඉතිමත් ඒක ඉතින් නේද ඒක අතීතෙ දිහා නමුත් ඊට පස්සේ මනසේ කාර්යගෙන ඒක තවතවත් කළා ඒක පිළිගත්තා පිළිගගෙන ඒ බන මේ කිරි කියලා දෙන්නේ මොකද මේ රූපේ කියන්නේ මේ શબ્දේ කියන්නේ මේක මේ පිළිගිත ඒක මන ආයතනයකට හරහා ඒක කාතන තියෙන ඔය අතර දෙක මැද්දෙන් තමයි අපිට පණින්න පුළුවන් පණින්න කියන්නේ අපිට මේක අවබෝධ කරගන්න පුළුවන් ඒක ඒ දෙකේ ඒක මන ආයතනයෙන් කියන්නේ මොකද සම්බයක් ඒ තුනකටම පාදානස්කන්ධය ඒ තුන එහෙනම් අපිට මේගෙන මුදිට මේ භාවනාවට යොමු කරගන්න දෙන්නේ ඔය වගේ තැනකින් තමයි මේක මේ අපිට මේ සැතරෙන් භවයේ නිදින්න උත්සාහ කරන කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන විදිහට මම ගල්ප ගන්න උත්සාහ කරනවා සේවන් තමයි සාදු සාදු සාදු සේවන් සන්නේවස තමයි හොඳයි මම ඊටම ගෞරවයෙන් පද්මා මාත්‍රිජෝ මෙන්න සේවන් සරණයි මේකෙන් තමයි පිළිතුරු දෙන්න යන්නේ නැතුව ප්‍රශ්න දෙක උතන මතුණු කාරණයක් මම දැක්ක මේ මහත්මෙක් කියනෝනේ එහෙමනම් අපි දුක හරියට හඳුනගෙන නැතුව ඇස කියන එක ඒකටම පිළිතුරක් දෙනවා නම් දුක් හඳුනගත් මගේ බුදු පියාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ යම් කිසි දෙයකට hina වෙනකොට ආනන්ද හාමුදුරනේ ආනන්ද ඔබට hina වෙන්න දෙයක් තියෙනවද කියලා අහනවා ඒ කියන්නේ අපිට hina වෙන්නවත් වෙලාවක් නැහැ හිතගෙන ඉන්නේ එක්දත්ත කෙනෙක් වගේ දුවලා මේ සතරෙන් එතර වෙන්න බලනවා දුක තේරුම් ගන්න එක්කන දෙමනියට කියන්න තියෙන්නේ මේ ඡන්ද රාගය කියන එක ගැන මම මේ කියෝගෙන යනවා මං 12 හම්තෝ දීලා තියෙනවා මේ දවස් දෙකකට විතර කලින් කරපු දේශනාවක් ඒකේ හොඳට සූත්‍රයකුත් තියෙනවා එතකොට මේක තමයි මමත් මේ වටහා ගන්න මගේ වටහා ගන්න මම මහන්සි දන්නේ ඒ කියන්නේ මම ප්‍රශ්නකින් ඒකට උත්තර දෙනවා. එතකොට උපදිනවා නම් උපදින්නේ පංච උපාදානස්කන්ධයක් නැති වෙනවා නම් නැති වෙන්නේ පංච උපාදානස්කන්ධයක්මයි. එතකොට මෙතන මේ බුදුරජාණන් වහන්සේ අර එතන ඒ ස්වාමීන් වහන්සේ කෙනෙකුට ප්‍රශ්න වලට උත්තර අපවාදිකල් සමා වෙන්න ඔබතුමිය මම අපරකප් කරන හොඳින් මතක තියාගන්න. අත්දැකීම් මත අවශ්‍යයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ දෙවන සර්ණයි සුභිතවතුන් මේ. ඔව් කතා හඳ ඇහිමත් ඔබ සතුටද? ඔව් සාදු සාදු කල්‍යාණ මිත්‍රනි මේ සානස් දැන් මේ පොලක් මේ කල්‍යාණ මිත්‍රකතර ජපනීස් වල ලක්ෂාසිය මුචාවේ කැනඩාවේ ඔස්ට්‍රේලියාවේ තව කොහෙද බොහෝ කටි නොකරනවාද කියලා ඉතින් අද අපි අද වේදස් ප්‍රොග්‍රෑම් එකේ ගිය වාසල පිටවට නමුත් මේ පියද කතා කරන්නේ නැසෙන්නේ මේ යම් දක කරනවා ඉතින් ලොට් අලෙන් මේ සම්බන්ධ වෙන්නේ රජවැල්ලේ සුභූති ගෞතම සංස්කෘතිය අර සම්තාවේ ලැබහපු සේවාවක් කරන සයන්වාසි අපි අපි විනේ සයන්වාසි මේ ජීපේල් පැති කතා කරලා සියලුම දායකයන් කියන්නේ කොහොමද භාවනාවක් මේක දකින්න ඕනේ කියන කාරණාව දැන් අද අපි කතා කරන්නේ වෙන්නා මේ සන්දේ තමයි මේ සියලුම දායකවට මූලික කාරණාව වෙන්නේ කියන කාරණාව අපි දේවල් මේ ඉතින් මම කල්පනා කරනවා වහන්සේ අත්තමක ඔක්කොලික වෙලාදී ස්වාතකම දෙන උසාකරේ වචනවල සමග ගැටි මේ සමා තුළින් තමා මේ සිදාගත් කරන ජීවිතය තුළින් තමයි මේ ධර්ම තේරුම් ගන්න වටින කාරණාව සන්දාස උපාසික වටනා කාලින් ඉඳක් ප්‍රයෝග කරලා අපිට මේ කිතින් හරි වචන දෙකක් හරි මේ කාරණාව ගැන කියන පුළුවන් නම් ප්‍රාවිත් වචන පොදු වහන්සේ ලෙස්තුන් සමුගස් ගවසන ලෙස්තුන් සමුගස් නිරන් ප්‍රාස්ති කෙනෙක් නිසා ඔබ වහන්සේ අනිත්‍ය නිතරම සුගතක දකිනවා මිනිසුන් හදවත් ඒගොල්ලන් සිතුවිලි වැඩ කරන විදිහ දකිනවා මේවා තුළින් සයන්වාස අපිට හැකි දෙයක් තියෙනවා නම් අපිට පණිඩියක් දෙන්න සයන්වාස මේ දිනාත්ම තිරුවන් සරණයි මොකද අපි ජීවිතයේ පිළිබඳ මුළු බුදුදහම්ම දුකමත මේ ලෝකයේ පිහිටලා තියෙනවා කියලා දේශනා කරන්න හේතුවම මේ අනිත්‍ය අපි තේරුම් ගත යුතුයි කියන කාරණාව පෙන්නන ඒ නිසා අපි මේ හැම දෙයක්ම මේ අපි අර ධර්මයේ කියන්නේ සක්කාය දිට්ඨිය ධර්මයේ සඳහන් වන අර සෝවාන් මාර්ගයේ හොඳට නිතරම අපි මේ හැම කෙනෙක් එක්කම අපි කතා කරගන්න උනනය කරන්නේ සෝවාන් මාර්ගයේ කොහොමද කියන එක සරලවම අපි තේරුම් අරගත්තොත් ඒකේ කියන්නේ සක්කාය දිට්ඨිය කියන එක තේරුම් ගන්න මේ අනිත්‍යතාවයේ තම වැදගත් වෙනවා. මොකද මේක අපි හැම තිස්සෙම අපි මමයේ මගේ ආදී වශයෙන් ඇති කරගන්නා වූ බැඳීම් සියල්ල ඇති වෙන්නේ අනිත්‍යෙහි ස්වභාවයෙන් සංස්කාරයන්ගේ ස්වභාවය අපි දන්නේ නැති හින්දා. ඒ නිසා අපිට පුළුවන් නම් ඇහැට දකින රූප, කනට ඇහෙන ශබ්ද මේ හැම එකක් තුළින්මත් ඒ වගේම අපි හිතන රෝගියෙක් නම් අපි පැත්තෙක් ගත්තොත් රෝහල තුළ රෝගියෙක් බලන්න යනවා නම් රෝගියෙක් දිහා දැක්කහම හැම තිස්සෙම මේ අනිත්‍ය සංඥාව ඇති කරගන්න පුළුවන් නේ අපිට. කෙනෙක් කැස්සක් ඇවිල්ලා සෙම්ම මාරුවෙන් ඉන්න කෙනෙක් දැක්කත් කෙනෙකුට හිඟුම අග්ගියත් මේ හැම අවස්ථාවකම අපි වචනා මේ සිටිවිල්ලක් චූටි සිටිවිල්ලක් කරේ පහර කරගන්න පුළුවන් අනිත්‍ය රින්දා ජීවිතය තුළ. බල අපි ප්‍රායෝගිකව මේ දහම දකින්න තමයි අපි උත්සාහ කරන්න ඕනේ. බුදු ගොඩාක් බණපොත් මේ සම්මුදු සමස්ත ධර්මයේම කියවගෙන යනකොට ඒවා සියල්ල අපි දැනගෙන ඒ දැනුම ප්‍රඥාව සඳහා යොමු කරගන්න එපාය. ඒ ප්‍රඥාවනේ අපිට කවදාහරි කාර්යක නිවන සඳහා හේතු වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ මේ ප්‍රඥාව දිනු කරගන්න නම් අපි වහවහ අපි හිතන්න පටන් ගන්න ඕනේ කියන තැනට ඇවිල්ලා අපි අලුතින් හිතන්න පටන් ගන්න ඕනේ. නමක් දැක්කහම ඇසුනහම මේ කරන දේවල් තමන්ගේ දේවල් එදින්දා ජීවිතයේ දේවල් මේ හැම අවස්ථාවකදීම මේ ඔක්කොම තාවකාලිකනේ මේන සිටිවිල්ල අපව අනිත්‍යයි කියන තැන ඉඳගෙන අපි වැඩ කරගෙන යනවා නම් අපිට උදාහරණ මම හිතන්නේ අර ඇලීම් ගැටීම් කියන වලට හසු නොවි අපි මේ කඳුනා වූ ජීවිතයේ තුරදී බොහොම ඉන්න කෙටි කාලය තුරදී කොහාටවත් නොඇලී යන්න පුළුවන් තැනකට යන්න පුළුවන් අපිට. අපි දකිනවා මරණාසන්න රෝගීන් මුණතරන් ඔවුන්ගේ ජීයෙන් කී දෙනාද කොහොම සිනහවස මොනින් මේ සඳහා යන්න සූදානම් වෙන අය ඉන්නේ. අපි හිතාගෙන ඉන්න සමහර අය පුළුවන් තරම් කාල මේ හොඳට ඉඳලා පුළුවන් වෙලාවට දැන් සාමාන්‍යයෙන් අපි ධර්මානුකූලව ජීවිත ගත කරන මම වයසට ගියාම මම වැඩිපුර හොඳට ධර්මයේ දෙනවා කියලා සමහර අය කල්පනා කරන්න පුළුවන්. සමහර රටවල ඉවල් දෙකේ ඉන්න මෑණිවරු පියවරු කල්පනා කරන දැන් තමයි අපිට හොඳම කාලය කියන්නේ. කාලේ හැමදාම අපිට වටිනවා. ඒ නරමේ තරුණ මේ අම්ම තාත්තලා විශේෂයෙන් තමන්ගේ දූ දරුවන්ට මොනවර මිනිහිරියන්ට පුංචි කාලේ ඉඳලා මේ මේ කියන අනිත්‍යතාවය උන්ට වටහා දෙන විදිහට ධුවල් වල පරිසරයේ සංසාර ගන්න තෝරන. දැන් ධර්මයෙන් ලැබරල ඉන්නේ මේ වැඩිහිටි හැම කෙනෙක්ම ඇත්තම තමන්ගේ මේ ලෝකයේ තිබෙන දේවල් අවබෝධ කරගෙන තිබෙනවා. ඒ අවබෝධයේ මෞඛ්‍යයන්ගේ වැඩිහිටියන්ගේ වාක්‍යයෙන් වෙන්නේ කොහොමද මේ පරපුරෙන් පරපුරට මේ ධර්මයත් එක්ක ජීවත් වෙන සමාජයක් අපි හදා ගන්න ඕන කියලා. ඒ නිසා ඒ වැඩිහිටියව පවා තමන්ගේ දරුවන්ට ගෙවල් දොරවල් මේ ඔක්කොම පිළිබඳ ධර්මයෙන් දැකීමින් ප්‍රඥාවෙන් දැකීමින් ඒ වාගේ නොයලී ඉන්නා බව නොගැටී ඉන්නා බව උන්ට ඇඟෙන්නට සමාජ ජීවත් වෙන්න පුළුවන්. තමන්ගේ ප්‍රායෝගික ජීවිතය තුළින් තමයි අපිට මේක අත්විඳින්න පුළුවන්කම තිබෙන්නේ. දකින්න පුළුවන් මේ අනිත්‍යයට පේන්නත් ඕනේ. එන්නන්න ජීවත් වෙනා නෙවෙයි අපේ සාමාන්‍ය ඇවතුම් පැතුම් වලින් දැනෙන්න ඕන එයා බොහොම ධර්මය අවබෝධ කරගන්න කෙනෙක් කියන එක. උතතර කෙනෙකුට කටින් අවවාදයක් කරලා හදන්න බැරි කෙනා අපේ ජීවිතේ දැකලා හැදෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ නිසා එයා දැකලා හැදිච්ච කොච්චර නම් ශාวกයෝ ඉන්නවා. චරිතය නිසා අපිට පුළුවන් එහෙම අපි දන්න ගොඩාක් වැඩිහිටියත් ඉන්න බොහොම ඒ අත්තන්ගේ නිමිච්ච ගතිගුණ හින්දා දරුවෝ ඉබේම ඉවෙන්තන්ටපත් වෙනවා. ඒ නිසා මේ හැම දෙයකටම වැදගත් වෙන්නේ මේ ජීවිතේ හැම දෙයක්ම ඇති වෙනවා පවතිනවා නැති වෙලා යනවා කියන මේ අනිත්‍ය සංඥාවත් එක්ක අපි ජීවත් වෙන එක තමයි වටින්නේ. හැබැයි එහෙම ජීවත් වෙනවා කියලා හිත අධෛර්යමත් කරගෙන අලුත් දේවල් නිර්මාණය කරන්න නැතුව එහෙම ඉන්නවා කියන එක නෙවෙයි මම අදහස් කරන්නේ. අපි ඒව අතර ජීවත් වෙන්නට ඕන. ඒව කෙරේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව. දැන් සමහර අය කල්පනා කරන අපි වලතින් කාර් එකක් ගන්න අවශ්‍ය නැහැ. වලතින් ගෙවල් දරවල් හදාගන්න. එම හිතන එක අනිත්‍යතාවය නෙවෙයි. ඒව අපිට කරන්න පුළුවන් බෝධිසත්ව ගුණයක් හිතලා හදන්න පුළුවන් අපි ගියක් කරන. මෙල දී අරගෙන ගියක් ගන්න අනු නෙවෙයි කියලා හිතන්න පුළුවන්. ඇලීමක් නැහැ. ඒව හදන කවුරු හරි කෙනෙක් මේකෙදී. කවුරු හරි කෙනෙක් මේවා පරිහරණය කරයි. මේව මට ඇතිනේ මට පුළුවන් වෙලා මම ඒව කරලා දානවා. අන්න අර සමහර අය කියන අනිත්‍ය කෙනෙක් ගොඩාක් හිතන්න ගියාම මම දකින්න අපිත් එක්ක කතා කරන සමහර දෙනා අපි අහන ප්‍රශ්න තමයි අපි මොකටද මේව කරන්නේ? ඇයි අපි මේ ගවල් දරවල් ගන්නෙ? ඇයි අපි මේ යාන වාහන ගන්නෙ? එකක්වත් වැඩ යන අනිත්‍යයෙන් කියලා ඒකෙන් සිතිවිලුද බුදුහාමට ඒ විදිහට දකින්නට වඩා සුදුසුයි. අපිට ඒවා ලබාගෙන ඒවා කෙරේ ඇලෙන්නේ නැතුව ඒවා කෙරේ අමුතු බැඳීම් ඇති කරගන්නේ නැතුව ඒවා තමන්ගෙන් වෙන්න ඕන යුතුකම් හැටියට වගේ සලකාගෙන ඒවා සිද්ධ කරන ගමනේ ඒවා අර බුදුහාඳුර අර නෙළුම් මලේ උපමා වගේ බුදුරජාණන් වහන්සේ නෙළුම් මලට උපමා කරන්නේ මඩ පොඩි හැදලා මඩෙන් උඩට මතුවෙලා මල ලස්සනට තිබෙනවා. නමුත් දැන් මඩ ගෑවෙන්නේ අපිට ඒ නෙළුම් මල් උපමාම තමයි අපේ ජීවිතයේ මේ ඇලීම් වලින් තොරව ලස්සන ජීවත් වෙන්න ගන්න තියෙන උදාහරණයක්. මම හිතනවා ඔබ හැම දිනාටම ධුවාන්තරන් ධර්මය අහන්න ධර්මයේ සාකච්ඡා කරන මේ හැම එකක්වලින්ම මේ යථාර්ථය අවබෝධ කරගන්න ප්‍රඥාව දිනු කරගන්න අවශ්‍ය දහම් දැනුමින් නුවණ දිනු කරගැනීම වගේම ඒ නුවණ ප්‍රඥාව සඳහා උපකාර කරගැනීම තමයි අපිට වැදගත් වෙන්නේ. උඩාක් දහම් දැනුම ඇති කරගෙන ඒ දහම් දැනුම ප්‍රඥාවට පාවිච්චි කරේ නැත්නම් ඒ දහම් දැනුම පව අපිට වැඩන්නේ ධර්මයේ පහුරක් කරගන්න කියලා තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ. එහෙනම් අපි මේ අපි නිවන් දකින්න යන පහුර තමයි මේ ධර්මයේ. ඒත් ධර්මයේ එළිලා ඉන්න ධර්මයේම කරේ තියානින් බුදුහාම දේශනා කරන ඒ නිසා ඒක පව අනිත්‍යයි. එහෙනම් අපි ඒවා තුලින් අරගෙන ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රඥාව කඤ්ඤාවන්තයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස් අපි මේ බුදුදහම නුවණට නෙවෙයි ප්‍රඥාවන්තයටයි. ඒ ප්‍රඥාවන්ත ඒ ප්‍රඥාව කියන එක ගැඹුරින් සාකච්ඡා අපිට තේරෙන්නේ නැති බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැති ඒ ප්‍රඥාවේදී මේ ගැටුරු අනිත්‍ය කියන එක අපිට වැටහෙන්නේ නැත්තේ ප්‍රඥාව නෙවෙයි. ඒකෙන් අවබෝධ වෙන්නේ ප්‍රඥාව තියෙන කෙනෙකුටයි. එහෙනම් මේ ධර්මයේම ප්‍රඥාවන්තයන්ටයි මම හිතනවා අපි මේ හැම කෙනාගේම උත්සාහය මේ සවන්ද මේ අපේ මහත්මයා මේ කරා යන දරුවත් මහත්මයාගේ මේ ප්‍රයත්නය වසර ගන්නාවක් තිස්සේ මේ මිනිස්යාගේ හදවත් තුළ මේ ධර්මයේ කාවද්දලා ඒ තුළින් යම් පිරිසක් පුළුවන් නම් මෙන්න මේ සසරෙන් ඉතර කරවන්නේ කියලා මහා බෝසත් ගුණයකින් ඊතුව මේ බොහොම රාජකාරී මන්ත්‍රි කරගෙන යන්නේ කියලා හරිම ආශිර්වාද කරනවා. මේකට සම්බන්ධ වෙන්න ඔබ හැම දිනාටම මේ මේ දහම් පසු මේ මේ ශ්‍රවණ ප්‍රසේෂක වැඩසටහනද ධර්ම දහම් පසුරක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු සාදු හෝම් පින් ඔබ වහන්සේට අලුත් ආලෝකයක් ලබා දුන්නා මේ සාකච්ඡාවට ඉදිරිගෙන ඔබ වහන්සේට තත්පර දෙක තුනක් තියෙනවා නම් කිසි කෙටි වෙලාවක් තියෙනවා නම් මම ගත්තාදන් මේ වෙන කැමති බලනවා සමග කිසියම් කතා බහක නිරත වෙන්න. ඉන්පසු සර්වන් සර්ණ සම්මාන්ත සම්මාස දැන් අපි පහුගිය දවස්වල කතා කරපු මේ අනිත්‍ය සංඥා වඩන ආකාරය ගැන කතා කරේ. ඉතින් අපි සාමාන්‍යයෙන් එක බෙදා ගන්නවා ක්‍රමයක් තියෙනවා මේ ලෝකෝත්තර විදිහට ලෞකික විදිහට කියලා. මේ ඒක සූත්‍ර දේශනාක දේශනා කරන තියෙනවද? ඒවන් කරන්නේ. ප්‍රශ්නේ පැහැදිලි වෙන්නේ නැහැ. ඒවන් කරත් කම්පාස කී දවස් අතකතුලිගේ අනිත්‍ය සංඥාව වදන ආකාරය. ඒතර අනිත්‍ය සංඥා සූත්‍රයේ බුදුන් වහන්සේ දේශනා කළ තියෙන විදිහට පංචපාදාන සංගයේ උදේවැය බලනෙක් ගැන සාකච්ඡා කළා. එතකොට ගොඩක් තැන්වල අපිට කතා කරන්න අවස්ථාවක් ආව කිචිනාගේ අදහස අනුව මේ පංචපාදාන සංගයේ උදේවැය බැලීමේදී මේ ලෝකෝත්තර සහ ලෞකික කියලා අපි විදාගෙන කතා කරනවා. ඒ ස්වාමීන් වහන්සේලාගේ විවිධ දේශනාවලු අහනකොට අහන ලැබිලා තියෙනවා. යම්කිසි විදිහකින් බුදුරජාන් වහන්සේ මේ දේශනාවලදී මේ වගේ දෙයක් ප්‍රකාශ කරන තියෙන සූත්‍ර දේශනාවල ලෝකෝත්තර සහ ලෞකික කියන ඒ තියෙනවා නම් ඒ සූත්‍ර දේශනාව මොකක්ද ස්වාමීන් වහන්සේ? සර්වන් තරණය. අසන්න මහත්මයා මෙහෙමයි. දැන් උදාහරණයක් අරගෙන කර්ණිමෙත් සූත්‍රය ගත්තොත් ඒ කර්ණිමෙත් සූත්‍රයේ පවා ලෞකික සමාජයේ ඉන්න කෙනෙකුට ලෞකික පැත්තෙන් අරගෙන ලෝකෝත්තර පැත්තට යන පාර තමයි පෙන්වන්නේ. මේ සාමාන්‍ය සූත්‍රයක දැන් සරල උදාහරණයක්ම චතුරාර්ය සත්‍ය ධර්මයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගත්තත් ඒක ලෞකික චතුරාර්ය සත්‍යෙට දකින්න පැත්තක් තියෙනවා. ඒක පාට මිනිස්සු ලෝකෝත්තර පැත්තට නැඹුරු වෙන්නේ නැහැ. ඒ නිසා අපිට ඒ ඔස්සේ දැන් කර්ණිමිත් සූත්‍රය ගත්තොත් දැන් සබ්කෝ උජෝච සෝජෝච සෝචෝච සමුදානති වානේ මේ ඔක්කොම ලෝකෝත්තර පැත්තේ හිතන්න බලන්න. සබ්කෝ කියන්නේ අපිට මේ බොහොම සෝවාන් සම්බුද්ධාගම අනාගම අරහත් කියන මේ සතර මාර්ග සතර ඵල වලට යන්න එහෙම නැත්නම් සතරකම දහන්න වඩන්න තිබෙන හැකියාව ගැන සහ ඒ ඇති කරගන්න ධෛර්යය ගැන කියවෙනවා. නමුත් ඒක ලෞකික පැත්තෙන් කතා කරන්න පුළුවන් කතා කරනවා මේ සූත්‍රයේ අටුවාවලදී මේ දින්දා ජීවිතයේ ඕනම කෙනෙකුට මේ ඒකේ දියුණුව වෙන්න ඕන කෙනෙකුට ඒ දියුණුවස්සේ තමන් වැටෙන මානසිකත්වය ගොඩනගා ගන්න තමන්ට යමක් කරන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරගන්න කියන එක. බුදුහාමුදුරුව එකපාරට රහත් වෙන්නම පින් තියෙන ඔක්කොටම හිතලා ධර්ම දේශනා කළා වගේම ලෞකික සමාජයටත් බලපාන විදිහට තමයි ධර්ම දේශනා කරන්නේ. ඒත් ලෞකික සමාජයේ ඉන්න කෙනෙකුට හිත දියුණුවක් නැති කෙනෙකුට ඒ පැත්තෙන් වටහාලා තේරුම් කරගන්න හැකියාව තියෙනවා. හැබැයි එයාට කාලයක් යනකොට තමයි ඒකේ ලෝකෝත්තර පැත්තට හිත යොමු වෙන්නේ. එහෙම හරි නැත්නම් මේක ලෝකෝත්තර සූත්‍රයක් මේක ලෞකික සූත්‍රයක් කියලා බුදුහාමුදුරුවෝ වෙන් කරලා නැහැ. බුදුදහම ලෝකෝත්තරයි. ඒ නිසා. එංගයි සරණස් පැදික දු කාරණාව නේද මේක කොතනවත් බුදුදහම ලෞකික නෙවෙයි බුදුදහම ලෝකෝත්තරයිනේ ඒකම සූත්‍රයේ දෙපැත්තෙන් දකින්න පුළුවන් අපිට මොකද ලෞකික සමාජයේ දැන් ඇත්තටම අපි හිතමු අපි දැන් මේ බෝධි පූජා තියෙනවා දානමාන පින්කම් කරන පිරිත් කරන කෙනෙකුට කියන්න පුළුවන් මේ ලෝකෝත්තර පැත්තට යන කෙනා මේක වැඩක් නැහැ කියලා නමුත් අපි බලන්න මෙලෝ ධර්මයක් අහන්න නැති කෙනා පිරිතක් අහගෙන ඉන්නවා කියන පැයකමාරක් සමාධිගත වෙලා එතන එයාගේ හිත ලෞකික කෙනා ලෝකෝත්තර පැත්ත නඹුරු වෙනවා නේ එකෙන් දානයක් දෙන්න මෙලෝ සාමාන්‍ය පැය භාගයක්වත් වාරු වෙන්නේ නැති කෙනා දානයකට ගිහිලා මේ පැයක් එකමර බණහගෙන වරලේ දිහා බලන් ඉන්නවා දානි බෙදෙනවා. ඒ අර ඒතර අර ලෞකික මිනිස්සුන්ට ඒ ඔස්සේ ලෝකෝත්තර පැත්තට යන්න පුළුවන්. අපි එහෙම තමයි දැන් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ආවට පස්සේ ලංකා සංස්කෘතිය ওই දෙපැත්තක බලල තමයි මේක හැදලා හදාගෙන තියෙන්නේ. අපි දැනගන්න ඕනේ ඒකෙන් වහවහ ලෞකික පැත්ත මෙල්ලෙන්නේ නැතුව ලෝකෝත්තර පැත්තට යන්නේ. ඒක අපි අපි තියෙන්නේ. දැන් උදේ පාන්දර ධර්මදින කෙනාට ඕනනම් නිකන් ද වෙන ලෝක දෙයක් කල්පනා කරලා ධර්මදින්න පුළුවන්. ධර්ම බෙහෙත් කටේ තියෙන පෙන දිහා බලවල අනිත්‍ය මෙනෙහි කරලා ධර්මදින්න පුළුවන් නේ. අපිට අපි අපේ තමයි මේ ලෝකෝත්තරද ලෞකික කියන තීරණය වෙන්නේ මේ සුද්ධර හිත තමයි ඇත්තටම. ඒකනාගේ දියුණුව ප්‍රඥාව ඥානවන්තභාවය ඔක්කොම බලපානවා. ඒ ඔස්සේ තම තමන් දැනගන්න ඕනේ මම හිතන්නේ හැම තිස්සෙම ලෞකික දේ තමයි වැටිලා නම් ඒ ලෞකික දේ ලෝකෝත්තර පැත්තට යන්න අපි සතුටින් අපි හදා ගන්නවා. මේ මාසයෙන් නැස පොම්පින් වාසේ කිගෙපේ සම්බන්ධ කරලා මම තව දැක් යන අපිට ඊපෙදක අනන් තුමින් තහන් ලැබෙනවා. ඒ වගේ මේ ප්‍රතිපත්ති පූජා අමිස පූජා දේවල් ඉතින් ඔයගෙන් අපි ඔය කරන කරන්නේ සතුටින් කරන කරන යම් දේවල් මේ අමිස පූජා වා හිමි කරන්න ඕන කියන වචන සමාලට කිය වෙනවා නැත්නම් හිතන බවක් තියෙනවා. ඉතින් එසේ නමුත් ඔබ වහන්සේ දැන් පැහැදිලි කළා මේක එහි ඇති ගුණාත්මක භාවයේ පිළිබඳ. ඉතින් ඒ කියපු දේ සම්බන්ධ කරගෙන මම කිසියම් දෙයක් මතක් කරනවා. ඔබ වහන්සේගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා. 2018 වර්ෂයේ අගෝස්තු මාසයේ 18 වෙනිදා මහත් විශාල වූ පූජාවක් කිරීමට සූදානම් කරලා තිබෙනවා මේ ලෝක පුරා සිටින කල්යාණ මිත්‍රෝ එකතු වෙලා වන්සය දිපිටදී. ඉතින් ඒකට මුල් වෙන්නේ අපි මේ සවනට සිසිලස යුරෝපේ වර්ෂතාන මෙහෙවන සුසිත මහත්මයා ඉතින් එතුමා රෝකේ බොහෝ රටවලින් අයත් එකතු කරගෙන ඉතා විශාල පූජාවක් හැටියට ඒක කරන්නේ. මට නම් හිතා ගන්න බෑ ඒ මහා දෙවියන් විදිහට කරන්නේ. ඉතින් ඒකට බොහෝ අංග තියෙනවා. අදිස්ථාන පහක් සම්බන්ධ කරගෙන ඒ කරන්නේ පංච අදිස්ථාන පූජාව කියලා නම් කරලා තිනවා. ඉතින් ඒක නම පුරණ ස්ටැක් කරනවා නෙමෙයි ඒක විතරක් විශ්වාසය මට කියන්න බැරි තරම් ඒක ඒක යම් යම් කොටස් විවිධයි වාද ගන්න තිනවා. ඉතින් මමත් එක දෙයක් සම්බන්ධ වෙනවා. ඒ දෙක නෙමෙයි බොහෝ හැම දෙයක්ම සම්බන්ධයි. නමුත් එකක් වාද ගත්තා එකක් අපේ ස්වයං වාසය මේ අපි බොහෝ දෙයක් කුලින් ඉන්නත් අය ඉන්නා. ඒ වගේ මිතුන මේ ලෙඩ දුක් වලින් පසු වෙන පිටසට මේවන් ලොකු පූජාවක් එහෙන් දකින්න ඒ වගේම ඒ ගායතන් මේකට සම්බන්ධ වෙන අවස්ථාවක් දෙන්න කියලා මම කල්පනා කළා. පිළිකා රෝහලේ ඉන්න දෙද්දුන් 50 ඒ කියන්නේ අසිනිපත් වෙන පසුන 50 දෙනෙක් පමණ මෙතෙන්ට සම්බන්ධ කරගන්න පුළුවන් නම් ඒ ඇයට ඒ ලැබුව අපිට පුළුවන් පිළිකර හෝ අවසද වැනි දේවල් පූජා කරවන්න පුළුවන්. මේ මේ ලොකු විශාල පුණ්‍ය ක්‍රමයකට බලා ගන්න පුළුවන්. මේකට අපි බස් එකක් තියෙනවා. සිගොන් සමාවෙන්න දෙයක් නැහැ. ඒක සාමාන්‍යයෙන් සංඝයා වහන්සේ නමක් වැඩිහම ඉතින් කළ යුතු දේ කළ යුතුයි. ඒකනොත් ධර්මයක් ඉගෙන ගන්නනේ. එතකොට මට කියන්න තියෙන්නේ මේ මට මේ මම කිව්වේ මේකට උත්තරයක් දෙන්නේ නැහැ මම. මම මේ මේ උපාදානය කෙරෙහි මේ වෙලාවේ සිත යොමු කරමින් ඒ ප්‍රශ්නය කැමති ඔතෙන්ට දාන්න ටිකක් කලබල වෙන්න එපා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගෙන් මේ ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කරනවා මේ උපාදානයත් චන්ද්‍රාගය දෙක එකක්ද නැත්නම් දෙකක්ද කියලා. එතකොට මේ ජයනන් වහන්සේ දේශනා කරන ස්කන්ධයත් චන්ද්‍රාගය එකක් නෙමෙයි. නමුත් චන්ද්‍රාගය ඇති වෙන්නේ ස්කන්ධයට. ඒක නිසා ඒක එකක් නැතුව අනිත්‍යක තියෙන්නේ නැහැ. උපාදාන නැත්තම් මේ උපාදාන කරගන්නවා ඇති වෙනකොට මේක වෙන දෙයක්. එතකොට දැන් මෙතෙන්දි මට මේ මෙන්න මේ සිතුවිල්ල ආවා ඇති වෙනවා නම් ඇති වෙන්නේ සිතක් නැති වෙනවා නම් නැති වෙන්නේ සිතක්. එතකොට අපි මේක දිගට දිගට සාකච්ඡා කරලා තියෙන නිසා මම කෙටියෙන් කියනවා. දැන් මෙතන ඇති වුණු සිත් පංච උපාදානස්කන්ධ සිත් යම් කිසි දෙයකට චන්දරාගී නම් එතකොට ඒ සිතට නේද අපි නැවත වරක් ඒ සිතෙන් පෙන්නන රූපය වුණාට ඒ රූපයක් පෙන්වන්නේ සිතක්මයි. පංච උපාදානස්කන්ධයක්මයි. ඇත්තටම බලනකොට අපි පංච උපාදාන මේ අපි නිතරම මේ උපාදාන කරගන්නේ කලින් හැදුණු විතරම නෙමෙයි. උපාදාන කරගත්ත සිතයි ඊළඟට අපි උපාදානය කරගන්නේ. එතකොට දැන් වර්ණ රූපයක් විතරයි ආවේ. ඒ ආවට ඒක එතනම නැති වුණා. මනෝ විඥාණයෙන් ගෙනත් දුන්නු දෙයකට මම පංච මම චන්දරාගය ඇති ඒක ඇති වෙනවමයි. ඒක ඇති උනේ පංච උපාදානස්කන්ධයට. එතකොට මම ඊළඟට උපාදාන කරගෙන ඉන්නේ තවත් සිතක් දෙයක් තියනවාද? කිසි දෙයක් නැහැනේ. සිත ඇති වුණකම නැති වෙනව නම් මේක තමයි මගේ මම මේ දාන ප්‍රශ්නය. මම මේක හරියට අඳුනගෙන තියෙන කෙනෙක් ඉන්නවා නම් උත්තර දෙන්නවා නම් මම සතුටුයි. මට පේන්නේ මම උපාදාන කරගන්නේ නැවත නැවතත් තවත් සිතක් බවයි. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. බොහොම හොඳ කාරණාවක් ඉස්මතු කරේ. අපිට ටිකක් කතා ගන්න වටින දෙයක්. සිනමාත්‍ය ඔබතුමාට දෙන්නම්. තිරුවන් සරණයි. දැන් උපාදාන කියන එක ඡන්ද කියන එකත් දෙකම එකක් නෙවෙන බව පත්මමාත්මේ පැහැදිලි කරලා දුන්නා. එතකොට උපාදානේ කියලා කියන්නේ ඒක ඇදීම හැටියට ඡන්දේ කියන්නේ කැමැත්ත හැටියට තමයි දැන් වශයෙන් මට තේරුම් ගත්තේ. එතකොට දැන් ඡන්දය තමයි මේ සියලුම ධර්මවලට මුල. උපාදානය වෙන්නේ දැන් උපාදානය කියන එකේදී උපාදානය අතවසයෙන්ම අකුසල පැත්තට වෙනවා කියන එකයි මට මගේ හැඟීම. ඡන්දය කියන එක කුසල ඡන්ද අකුසල ඡන්ද කියලා දෙක පැත්තකටම බෙදෙනවා. ඒ වගේම ධර්ම අර කිව්වා වගේ එතකොට දැන් අපි රහතන් වහන්සේගේ චරිතයක් ගත්තත් ඒ රහතන් වහන්සේටත් මේ ඡන්දය බලපානවද ධර්මයේ උන්වහන්සේගේ ධර්ම ඇති වෙන්න. එතකොට එහෙමනම් උපාදාන රහතන් වහන්සේට උපාදාන නැහැ කියන එක අපි දන්නවා. උපාදානයක් නැති ජීවිතයක්. එතකොට ඒක නික්ලේශී ජීවිතයක්. දැන් උපාදාන හැමතිස්සෙම ක්ලේශී පැත්තට ඇති වෙන යම්කිසි කැමැත්ත කියන එකට වඩා යම්කිසි ඇලීමක් කියන එක තමයි උපාදානයේදී මට තේරෙන්නේ. ඡන්දය කියන්නේ කැමැත්ත නැත්නම් තෝරා ගැනීම. දැන් අපි ගත්තොත් යම්කිසි දෙයක් අපි දන්නවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක හොඳයි කියලා. නමුත් මේක කොයිතරම් දැනගත්තත් මේක අපිට කරන්න පුළුවන්කක් කියලා පුළුවන් කියලා දන්නවා. නමුත් දැන් එහෙම කරන්න පුළුවන් නම් දැන් මට මේක කරන්න පුළුවන් නම් මම රහත්තර ඉවරයි. නමුත් මේක මගෙන් කෙරෙන්නේ නැහැ. මේවා මේ මම කරනවා කියන එකම මගේ මෙතන අවිද්‍යාව. මොකද එතන මේක ධර්ම ශක්තියක් මේක. මොකද මට මගෙන් කෙරෙන දෙයක්. අතවසේ මකවවත් කරන කෙනෙක් නෙවෙයි. මම කියලා කෙනෙක් කරනවත් නෙවෙයි. වෙන කෙනෙක් කරනවත් නෙවෙයි. මේක කෙරෙන දෙයක්. ඒකෝට එහෙම බැලුවොත් ඒ ඇන්කර් එකෙන් බැලුවොත් අතවසේ මේවා වෙන්නේ ඡන්දේ කියන එක මට තේරෙන්නේ යම් කිසි ශක්ති විශේෂයක් අපි ළඟ තියෙන ශක්ති විශේෂයෙන් තමයි මේ ධර්ම මූලිකව මතුවෙන්නේ. එතකොට ඒ ශක්ති විශේෂය අඳුනගෙන ඒ ශක්ති විශේෂය දුර්වල කරගෙන ඒව පාවිච්චි දුර්වල කරනවා කියලා කියන්නේ මට තේරෙන විදිහට පාවිච්චි නොකර ඉන්න එක. පාවිච්චි නොකර ඉන්න එකෙන් තමයි ඒක දුර්වල වෙන්නේ. දැන් ඕනම ඉන්ජිමක් පාවිච්චි නොකර කාලයක් ඉන්නකොට ඒක මලකට කාලා නිකම්ම ක්‍රියාවිරහිත වෙනවා. ඒ වගේ අපිට මේ ඡන්දය කියන ශක්තිය පාවිච්චි නොකර හිටියොත් එතකොට ඒක තමයි වෙන්නේ. ඒතර උපාදාන කියන එක අතවසින්ම මුලින්ම උපාදාන කියන එක අපි නැති කරගන්න ඕනේ. නැති කරගන්නවා කියන්නේ ඒක අඳුනගෙන ඒව පාවිච්චි නොකර ඉන්න ඕනේ. මොකද ඒව අපිට නවත්තන්න පුළුවන් දේවල් කියලා මට නම් තේරෙන්නේ නැහැ. මොකද අපි දඟලන්න තවත් ඒ උපාදාන මතුවෙනවා මිසක් උපාදාන කියන ඒ නරක දේවල් අපි පාවිච්චි නොකර හිටින්නේ. හරි, දැන් කොහොමද හොඳට විස්තර කරලා දෙනවා මහමංගල සූත්‍රය. මහමංගල සූත්‍රය කියන්නේ තම වැදගත් සූත්‍රයක්. ඒකෙදි කියනවා අසේවනාච කියලා. මෙපා කියන එක සේවනය කරනවා කියලා කියන්නේ අපි පාවිච්චි කරනවා කියන එක වගේ එකක්. එතකොට ඒ පාවිච්චි නොකර ඉඳීමම තමයි මෙතන මූලික ක්‍රියාව වෙන්න ඕනේ. නැතුව ඒක නවත්තන්න හදන එකවත් ඒකට වෙන වෙන දේවල් කරන්න හදනවත් මේ පාවිච්චි නොකර සිටීමෙන්ම ඒව නැති වෙනවා. එතකොට මේ උපාදාන පාවිච්චි කරන්නේ ඉස්සෙල්ලා උපාදානය මොකක්ද කියලා අඳුනා ගැනීම ඕනේ. ඒක අපි දන්නවා තේ මානසිකාරය කියලා එක තියෙනවා. ඉතින් මේවා අඳුනගෙන මේ අඳුනගත්ත දේ නවත්තනවා කියන්නේ ඒක පාවිච්චි නොවන විදිහට වෙන ධර්ම මතු කර කර ඒ පාවිච්චි නොකර සිටීම තමයි මෙතනදි කළිය යුත්තේ කියන එකයි මට තේරෙන්නේ. තුරුවන් සරණයි. තුරුවන් සරණයි. හොඳයි. මේ නම උපාදානිය කියන්නේ මේ උපාදානිය තියෙන්නේ ස්කන්ධ පිරිසිදු අනේ කියන එක මහත්මයා අහන එක තමයි කියන්නේ. මංකඩොල්ල ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ ඒක දැන් සීනි බෝතලය කියනවා අපි. ඒ බෝතලය සීනි නෙමෙයි. සීනි දාන්න බෝතලය ඒ. මේ දාන්නේ එකට ඒක නිසා අපි කියනවා ඒකට සීනි බෝතලය කියලා. නමුත් බෝතලය සීනි නෙමෙයි. උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය කියනකොට ස්කන්ධය ඒ උපාදානස්කන්ධය මේ ක්ලේශයක් නෙමෙයි. ඒකට අපි ක්ලේශ දාන රාගය ඒකට දාලා ඒකෙන් තමයි අපි මේ ස්කන්ධ ටික වැඩ කරන්න අල්ලගන්නේ. ඒ මගේ වැටහි ඒ තමයි මම වටහාගෙන තියෙන විදිය. ඒක හරි වෙන්න ඕන උන්වහන්සේ යන ගමන අනුව. එතකොට දැන් ඔතන ඡන්ද කියන එක මේ කිවුරුනම මම ඒ සූත්‍රයක් දාන්නම් මේ සමුත. ඒ දැන් අපි කියමු මෙහෙම බෝසතාණන් වහන්සේ කෙනෙක් හිතනවා බුදු වෙන්න. එතකොට මම බුදු වෙනවාමයි කියලා ගන්න එකක් ඡන්දයක්. එතකොට මම හිතන හැටියට මම හරි සස්තන්න කරනවා කියලා මේ ගත්ත ඡන්ද රාගය දාගත්ත තමන්ගේ ස්කන්ධ ටිකට. එතකොට ඒකත් උපාදානයක් වුණා. එතකොට ඒක පවක් නෙමෙයි. නමුත් සසරේ හැසිරීමට සම්මා මොකද මේ සම්මාවේ කියන එක තිම්පව් කුසල කුසල් සේරටම කියන දෙයක්. ඒක මම ඉන්නවා ඒක පිටිපස්සේ මෝහය කියන මමයි මේක කරන්නේ යන්නේ යන තියෙනවා නිත්‍ය කියන එක. එතකොට තමන් බුදු වෙනවා කියලා දාගත්ත එක නිසා අතරමඟ බුදු වෙන්න පුළුවන් කමක් තිබුණා. මේ උපාදානය අරගෙන ගියා බුදු වෙනකම්. එතකොට ඔබතුමා මොකද්ද මේ ගැන කියන්නේ? තිරුවන් සරණයි පද්ම මහත්මිය. දැන් බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් බුදු වෙනවා කියලා ගත්තත් එතනත් උපාදන්න එතනත් කෙලෙස් ධර්මයක්. ඒක නිසයි එතුමාට නිවන් දකින්න බැරි. නිවන් දැකීමයි මේකේ පරමාර්ථය බුද්ධාගමේ. දැන් අර කෙලෙස් ධර්මයක් නිසා එයාට හිතෙනවා මට මේ බුදු වෙන්න ඕනි කියලා. එයාගේ කෙලෙස් ධර්මයක් නිසා ඒකින්ද බුදු වෙන්න නිකම් බෑ. ඒක සියලු දේම හොඳට දැනගන්න ඕන. ඉතින් ඒකයි තාම කල්ප ගානක් පෙරම් පුරන්න වෙන්නේ. ඒ වගේම තමයි අගසව් වෙන්න පෙරම් පුර. ඒ කියන්නේ ඒක විදිහට ප්‍රාර්ථනා කළොත් ඒකත් උපාදානයක්. ඒකත් ක්ලේශ ධර්මයක්. ඒ ක්ලේශ ධර්මයෙන් නිසා තමයි සසර ගෙනියන්නේ. ඉතින් ඒ සසර ගෙනියන එක කියන්නේ හොඳ නරක නෙවෙයි මතක. ක්ලේශ කියලා කියන්නේ සසර දික් කරන දේවල්. ඒකයි මම හිතන්නේ. තිරුන්ස. හරි, එතකොට දැන් මේ ඒක තමයි මගේ මතය. දැන් බලනකොට අපි උපාදාන කරත් කලින් ඇති වුණු සිත නේද කියන එක. එතකොට කියන්නේ දැන් ගෙවල් දොරවල් එහෙම නැත්නම් කායයක් එහෙම නැත්නම් සත්‍ය කුජලයක් කියලා ගත්තත් එතනක් තියෙන සිතක්නේ සිතක්නේ අපිට මේක කියන්නේ මේක මෙතන මෙයා ඉන්නවා අරේ ඉන්නවා ඒ කතන් ඒ ඔක්කොම කියවෙන්නේ සිතකින්. එහෙමනම් මම හර්සියට 100ක් මේක ආවේ නෑ මට අනවා ඒ තමගේ මතය හරි කියලා අපි හැමතිස්සම උපාදානය කරගන්නේ මේ එතනම නැති වෙලා යන සිතක් කියන එක තිරුවන් සරණයි හැමදෙනාටම. තිරුවන් සරණයි පස් මහතේ උපාදානය කියන්නේ සිතක් කියලා ඔබතුමගේ කියන්නේ. එහෙම නැත්නම් උපාදානය කියලා මම හිතාගෙන හිතේ නම් යම්කිසි ක්‍රියාකාරීත්වයක් කියන එකයි. ඒක තවත් දන්න කෙනෙක් ඉන්නවනම් තේරුම් කරලා දෙන්න පුළුවන් නම් බොහොමයි. උපාදානය කියන්නේ අර සීනි බෝතලේ වගේ මේක ඇතුල් කර පංච පංචස්කන්ධයක් මේ තියෙන්නේ. පංචස්කන්ධයට ඇලුනහම යම් කිසි දෙයක් එක්ක ඒ ඇලුනු දෙය තියෙනවනේ අන්න උපාදානය කරගත්තා ඒක. කොහොමත් මම මේ දාන්නම්කෝ මේ දේශනාව මම දාන්නම්. ඒක හුඟක් වටින දේශනාවක්. මේ එනකොට මම අදම දාන්නම් ඒක මේ සමගට සිදුලත් ඒක අහලා බලන්න. මංකඩවල හාමුදුරන්ගේ ඒකත් ලොකුවට දැනෙනවා. උපාදානය කියන්නේ මම කැමැත්තක් ඇති කරගන්නේ. ඒ කියන්නේ මම කැමැත්ත දැන් මගේ ළඟ තියෙනවා නම් ඒක මේ ස්කන්ධ පහේ කියලා හිතන්න. ඒකට මම හැන්දෙන් යම් කිසි දෙයක් අරගන්නවා. ඒ ගත්ත එක ඇලෙනවා මේ ස්කන්ධ. ඒක ස්කන්ධ ටිකේ තියෙනවා ඒක අකාරිනකම්. ඒක හරි විදිය උදාහරණයක් කියලා මම දන්නේ නැහැ. ඒ ඇත්ත වශයෙන්ම ඇති වෙන්නේ ක්ලේශනේ තියෙන්නේ ලෝභ ද්වේෂ මෝහ මේ තුනෙන් එකක් ඇති වෙනවා අපිට යම් කිසි සිතක් ඇති වෙනකොට. ඒ සිතෙන් ඒක අල්ල ගන්නවා. ඒකයි ක්ලේත වගේ ඒක හිස්සේ පංච උපාදාන ස්කන්ධ තියෙන්නේ. ඒ හිස්තැනට ඇදලා දාගත්තහම යම් කිසි දෙයක් ඒ බොතලේට ලෝභ ද්වේෂ මොහ වගේ දෙයක් තමයි ඒක උපාදාන කරගත්තා. ඒක ඒ සිතත් එතනම නැති වෙනවා. ඊගවට අපිට පුළුවන් තව දෙයකට අරගෙන ඒ උපාදාන කරගන්න පුළුවන් මේ විදිහට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම මේ හොඳ සාකච්ඡාවක් වුණා. ඉතින් අපි ඒ ස්තුතිය බොහෝ දේවල් දැනගත්තා. මම හිතනවා මම සාකච්ඡාවේ නිමාවට පෙර චිත්‍ර මහත්මියට යොමු නම් අපි ඊට පස්සේ චිත්‍ර මහත්මිය නැවත වරක් අනි ප්‍රසන්න මහත්මයා ඔබතුමාත් වසන්ත මහත්මයාත් ප්‍රීති මහත්මයාත් කතා ගන්න. චිත්‍ර මහත්මිය ඔබතුමාට යොමු වෙනවා. තිරුවන් සරණයි හැමදෙනාටම. සංසද මහත්මයා තේමාවෙන් සත්‍යකේ සංවාදයේ බොහෝම සන්තෝෂෙන් ආගෙන හිටියේ. ඇත්තටම මේව තමයි අපි දර්ශනාවට ලක් කරන්න ඕනේ කියලා හිතුවා. දැන් එතුමිය කියනවා මේ ඇති වෙන්නේ නැති වෙන්නේ හිතක් කියන එක එතුමියට නිකන් ඉමින් වගේ දැනෙනවා කියලා. ඉතින් ඔයක ඒ දැනෙන්නත් ඇත්තටම දීප මාර්ගයක් තියෙනවනේ. ඒක ඇත්තටම ඡන්දේ නිසා සිද්ධ වුණේ. දැන් සේන මහත්මයා කිව්වා අපි සාමාන්‍ය විදිහට බැලුවොත් ඕනම කෙනෙක් හොඳ කරනවා නරක කරනවා ඒ දෙකම කරන්නේ කැමැත්තක් නිසායි. එතනින් යම්කිසි කෙනෙක් තේරුම් අරගෙන නරක කරන එක නවත්තලා හොඳ කරන්න විතරක් කියලා වෙනවා. ඒ කරන්නේ කැමැත්ත නිසානේ, කුසල ඡන්දය නිසා. එතකොට අර බෝධිසත්ව කෙනෙකුත් ඒ වගේ ගමන් මාර්ගයක ඇවිල්ලා තමයි කුසල ඡන්දය භාවිතා කරලා ඒකෙම ඡන්දේ නැති කරන්න පෙළඹුණේ කියන එක තමයි ඒ සාකච්ඡාවේදී හිතට ආවේ. ඉතින් ඒක කොහොමද වෙන්නේ කියන එක මෛතලි පද්ම මහත්මිය පැහැදිලි කරා අපිට. මොකද තථාගත දේශනාවේ තියෙන්නේ කළ යුතු යමක් ඇත්නම් ඒ පංච උපාදානස්කන්ධයට ඇති ඡන්ද රාගය දුරු කිරීමයි කියන එක. එතකොට මේ වචන වලින් අයින් වෙලා පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියලා අපි තේරුම් ගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ ඒකට යම්කිසි කැමැත්තක් තියෙනවද කියලා අපේ හිතෙන් තේරුම් ගන්න. ඒකම මේව තේරුම් අරගෙන ඒ කියන්නේ තර්ක මනසකින් අපි මේව තේරුම් ගත්තට අපි හිතන පහක් ගැන අපි කතා කරනෝනේ රූපස්කන්ධය වේදනාස්කන්ධය ආදී වශයෙන් මේ පහ එකටම ඇති වෙනවා කියලත් අපි දන්නවා. දැන් එතනත් හොඳට අපිට ඒක තේරුම් කර දැන් මේක වෙන්නේ කොයි වෙලාවේද? එහෙනම් අපි දන්නවා මේ ජීවත් වෙනවා කියලා කියන දේම තමයි පතල්පෙන් හස්සේ සම්මාදිට්ඨි සූත්‍රයේ අවසානයේදී මම හිතන්නේ මම පැහැදිලි කරනවා මේ පංච උපාදානස්කන්ධය ගැන. ඊළඟට චතුරාර්ය සත්‍ය සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. ඉතින් උන්වහන්සේ අවසානයේදී අපිට කියනවා සැකෙමින් කියනනම් පංච උපාදානස්කන්ධේ නම් දුක. දුක නැති වෙන්නේ නම් අපිට කරන් තියෙන මේකට තියෙන මේ චන්දරාගේ මේ කැමැත්ත අතහැරලා දාන එක. ඉතින් යමකට කැමැත්තක් අතහැරලා දාන්න පුළුවන් ද අපි ඒක මොකද්ද කියලා දන්නේ නැතුව. මේ ඔයාදී වශයෙන් තර්ක මනසකින් ගියාම තමයි අපිට විදර්ශනාව පුරු දිගින් දිගට යන්නේ. ඉතින් අපි මේ ජීවත් වෙනවා කියන දෙයට නම් මේක කියන්නේ ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? කෙනෙක් අපි තේරුම් ගත්තොත් තේරමත් නැක මේක ක්‍රියාවලියක් කියලා. ඉතින් හැම වචනයක්ම හරි වැදගත් අපිට. මොකද මේ ඇසීම්, දැකීම්, දැනීම්, දැනගැනීම් කියන මේ හතර තමයි මේ සිදුවෙවි සිදුවෙවි යන්නේ. මේක මගේ කරගත්තත් නැතත් ඇලුනත් මේක සිදුවේකට සිදුවේකට යනවා. ඉතින් ඒ සිදුවේකට සිදුවේකට යනදී දකින උත්සාහයක හිටියොත් මේක මගේ කරගන්න නැතු ඒ උත්සාහයට තමයි කියලා හිතෙනවා මේ ලෝකෝත්තර වේ දකින්න කියලා අපි තේරුම් ගත යුත්තේ. මොකද අපිට ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ ඉගෙන සඳහන් කරා සමහරවෙන්න මට වැඩි කොටසක් උන්වහන්සේක දේශනාවේ පොඩි කොටස ඇහුනේ නැහැ ඉන්ටර්නෙට් කැඩුණු නිසා එක ඇහුණු ටිකෙන් කියන්නේ. ඉතින් අපි පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් මේ ඇහෙනකොට යමක් මොකක්ද සිද්ධ වෙන්නේ එතන? ඉතින් මේ අතර අපි ඇදලා තමයි මුලින්ම දාපු කරුණු හතර දෙවෙනි එක ගැන සාකච්ඡා කරනකොට අපිට ඒදී පැහැදිලි වෙයි පස්ස මූලකල් සබ්බේ ධම්මා කියන එක. ඉතින් මම හිතන්නේ අද අපි ඡන්ද මූලක සම්පේ ධම්මා කියන එක ගැන කතා කරන නිසා ඒ සම්බන්ධයෙන් කියන දෙන එකම දේ තමයි මේ තතරතෙන් අසී කියපු දේ ඡන්ද රාගය නැති කරන්න මොකකටද මේ උපාදානස්කන්ධ පහට ඡන්ද පහට තියෙන ඡන්ද රාගය. මොනම් මේ පංච උපාදානස්කන්ධය හැදෙන හැටි කොහෙද හැදෙන්නේ? මේ සම්බන්ධයෙන් අපිට සාධන මාර්ගයේ විස්තරයක් කළා. එහෙන දකින්න කියන්නේ මොකද්ද මේ ඇත්තටම කොහොමද ඒක ගන්න? ඊළඟට කවුද මේ වගේ කියන්නේ කියන එක ගැන හොඳ විදර්ශනාවක යෙදීගෙන මේ දේවල් වලට අහුම්කම් දුන්නට මදි හිතලා භාවනාවකට යොමු වෙලා ඒ සම්බන්ධයෙන් අපි තව කාටත් තේරුම් යන්න අවස්ථාවක් ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් සමකම නමුත් ඒවා තේරුම් ගන්නයි. තේරුම් ගන්න චිත්‍රමාමි මම යෝජනා කළා වගේ අසත් මාත්‍රිය ඔබතුමා ගෞරවයෙන් ආරාධනා කරනවා. තේරුම් ගන්නයි. ඉතින් මම පටන් ගන්න චිත්‍රා මහත්මිය අවසන් කරකැන්නේ ඉතින් මේ කිව්වේ මේ චන්ද්‍රාගේ නැති කරන්න බෑ. චන්ද්‍රාගේ නැති කරන්න නම් අපි ඒ ගැන ප්‍රතිපාදන ස්කන්ධයේ ඒ කියන අවබෝධයක් කියන්නේ ඉගෙන මම භාවනාව යෝගීව කියන්නේ ඉගෙන අවබෝධය ඇති කරගන්න ඕනේ කියන එක නේද? ඒකෝට අපි බැලුවොත් එහෙම දැන් ඒක ඇති වෙන්නේ දැන් ඔය කෙලෙස් කියන එක ඇති වෙලා ඒක පද්මහත්ති කියවාගේ මෙතකින් තව ටිකක් උපාදාන කරනවා කියන එක මට පොඩ්ඩක් මම තේරුම් ගන්න විදිහට පොඩ්ඩක් පැහැදිලි කරොත් එහෙනම් දැන් ඇත්තටම මේ අපිට මේ පංචපාදානස්කන්ධයක් ඛණ්ඩය සහ පංචපාදානස්කන්ධය අතර වෙනස අපේ කවුරුද දන්නා. ඒකෝට ඒක අර ඒකෝට ඒක නිසා තමයි මේ සංහාව ඇති වෙන්නේ. දැන් සංහාව ඇති වෙන්නේ ක්‍රියාවලිය ප්‍රථම අපිට ඊට ඉස්සෙල්ලා කියනවා දෙයක් වෙනවා. ඒකෙන් හොඳ අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධයක් තිබුණ නැත්නම් තමයි අපි මේ සූත්‍ර දේශනාවල් අහලා කල්‍යාණික වෙන අතර මේ අවබෝධය ඇති කරගන්න උත්සාහ කරන්නේ. ඒ සත්‍ය ඥානතාවය නැත්නම් ඒ අවබෝධයක් අපිට වෙන දකින්න හම් වෙන්නේ නැහැ භාවනා කරනකොට. මොකද භාවනාවක් කරලා යන්නේ ඉස්සෙල්ලා ඒ කෘත්‍ය කරන්නේ ඉස්සෙල්ලා ඒ සත්‍ය ඥානෙ ඉලෙන්නේ දැන්. එතකොට මේකේ අවස්ථා කීපයකට අපි වෙනතල බැලුවොත් කියන්නේ කර්ගයක්. මේ ජීවත් වෙනවා කියන්නේ විච්ඡ සුතමුත විඤ්ඤාණය. එතකොට ඒක තුළ තමයි ජීවත් වෙන්නේ. ඉතින් එහාට අපි දන්නේ නැහැ. අපි හැ දැකලත් නැහැ, කන දැකලත් නැහැ. ඒ වගේම ඒ ආයතන කිසිදයක් අපි දැකලා නැහැ. අපි ආයතන පේන දේ නෙමෙයි ආයතන කියලා එතන අපි උපදවන්නේ ප්‍රසාදයේ විදගෙන ඉන්නේ. එතකොට ඒ වගේ දේවල් තමයි අපි මනසිකාරී කරනුනේ. ඒක පූර්වකෘතිය. ඒක තමයි ඉගෙන යන්නේ දේ. අපි ඉගෙන ගත්ත දේ ඊට පස්සේ තමයි ඒක භාවනාවට යොදවන්නේ මේක දැකගන්න. ගන්නගත්ත දේ දැක ගන්න. ඒකට හේතු නිසා ඒ වගේ දෙයක් විතර පෙළඹෙන්නේ නම් අර අපි පරිමිතු වගේ අපි මගේ පිළිබිඳ සූත්‍ර වගේ ඒ සූත්‍ර කීපයක් එකට ගලපලා අරගෙන බලනවනේ මේ සංය දැක්වාම අපි අරගෙන යන හැම දෙයක්ම. ඒකට එතනින් හැදෙන්නේ හැම දෙයක්ම රූප. ඒ කියන්නේ හැම දෙයක්ම රූපයක් මන ආයතනේ හැදෙන මන ධම්මා. මන ධම්මා මනෝ විඥානේ ඇති කරන දේවා. අබැයි ඒක අර අනිත් ආයතනත් එක්ක සම්පූර්ණ ගැට ගහගත් නිසා අපි ඒ දෙක මනස ඇතුළත හැදිච්ච දේ අපි එළියට දාන. ඒ දාගත්ත දේ තමයි එතන ආමේක නිහමලයක් තියෙනවාම කියලා ඒක එහෙම ඒක පිළිගන්නවම. ඒතකොට ඒක තමයි අවිද්‍යාව. ඒ කියන්නේ එහෙම ඒ වගේ දේ පිළිගගෙන ඒකට බැඳිලා ගියම තමයි චන්ද්‍රා ගිවිලා මේ දුක් හටගන්නේ. එතකොට ඒ හිත හතාත්මක දේ එළියට තියලා ඒ පිළිගැනීමම එතනින්ම අපි සසරට එක සුලබාවයට ගිහිල්ලා. ඉතින් ඒක නිසා ඒකමත කරන ක්‍රියාමාර්ගය කියන්නේ ප්‍රතිචාරය දක්වීම තමයි කර්ම රැස් කරනවා කියලා කියන්නේ. ඒක වෙන කර්ම රැස් නොකර කර්ම රැස් නොකී තියාගන්න අර හතරවෙනි කේන්දර පටන් ගන්න උන උඩට එන්නේ. ඒ කියන්නේ කර්ම හතරක් මම දැන් කියව නිසා ඒ හතරෙන් අන්තිම එක. ඒක තමයි පූර්ව ප්‍රතිපදාව තියෙන්නේ. ඒක පූර්ව ප්‍රතිපදාවෙන් තමයි එක එක විදිහට මේ නිවර්ත ධර්ම තුනී කරගෙන උඩට එන්න පිළිවෙත් හදාගන්න. ඊට පස්සේ තුන්වෙනිකේ මේ හදාගත්ත දේ ඉතන තමයි අපිට කරන්න තියෙන්නේ. මේ අවස්ථාව හැකේත බුදුන් වහන්සේ කියේ හරියට මේ අවස්ථාවේ තුන්වෙනි අවස්ථාව හරියට තේරුම් අරගෙන භාවනාවකින් මේක තමන් දැක්කහොත් මේක නිතර පුරුදු කරලා අනාගාමී දක්වා යන්න පුළුවන්. ඒක තමයි කියන්නේ අපි ඊයේ සාකච්ඡා කරේ ඒකයි ඔය අනිත්‍ය කියන එක දුක් අනාත්ම ඒකම එකට වෙන්නේ මොකක් අනිච්ච කියන එක දැක ගන්න හම්බුනොත් දැනගන්න එක නෙමෙයි දැක ගන්න හම්බුනොත් භාවනාවක් පිළින් සමන් කරන විවිධ භාවනා ක්‍රම තියෙනවා ඒක එක්ක නතරම ඒ තුලින් අර දර්ශනය දැක ගන්න හම්බුත් සත්‍ය ඥාන දැක දැනගත්තදී මේක මාර්ගයට දුරුපක් වෙනවා ඒක මම මත කියන්නේ කීමේ සිරුවන් සරණ පිළිගන්නවා අතරොන් සන්නේ සීල දෙනාට මැත්තට මම පොඩ්ඩක් කිල දෙන්නම් අභිධර්මයේ තුලින් උපාදානය වෙන හැටි. එතකොට පච්චද්වාරාදෙන සිත ගියන් පස්සේ සම්පතිත්තන සම්තිර්ණ උත්පන ගිහිලා ජවන් සිත් යනවා. එතකොට තමයි ජවන් සිත් හතක් යන්නෝනේ ඒ සිත් කර්මයේ සකස් වෙන්න ඉතින් එතෙන්ට එහෙම යනකොට තමයි ඇති වෙන්නේ. උගක් වෙලාට උපාදාන වෙන්නත් මම හිතන්නේ සිත් ගොඩාක් යන්න වෙනවා ඒක නිසා එක සිතක් නෙවෙයි මනෝජ්ජාරාජන සිතුත් යන්න ඕනේ. ඉතින් මේ විදිහට ඒක මෙනෙහි කරාට එතන ප්‍රශ්නයක් නැහැ. තව කියන්න ඕනේ එකතු කරන්න ඕනේ බෝධිසත්වවරු බුදු වෙනවාට ඒගොල්ලන්ට උපාදානේ තියෙනවා වගේම තමයි අපිටත් දැන් මේ ආත්මෙදි මට මාර්ගඵල ලැබලා මේ සංසාරයෙන් මිදෙන්න තියෙන තණ්හාවම තමයි බුද්ධතුරුන්ට තියෙන උන්වහන්සේලාට ඒක අධිකව තියෙන නිසා උන්වහන්සේලා සාර සංකල්පයක් පෙරම් පුරනවා. ඉතින් හැමෝටම මෙතන ඉන්න හැමෝටමත් ඒකමනේ තියෙන්නේ. ඒ ආසාවම තමයි තියෙන්නේ. ඉතින් ඒකත් උපාදානිය තමයි. ඒක නිසාම තමයි අපි දැන් මෙතන ඉඳලා සාකච්ඡා කරන්නේ. බොහෝ අය තව අය තව සංගොල්ල විවිධ දේවල් කරලා සංස්කාර පුළුවන් තරම් ඉක්මනට කියන්නේ උපාදානයක් වෙනවා. උපාදානයක් වුණාට ඒ උපාදාන නැති කරගෙන සංසාරෙ මිදෙන්න කියලා නේ අපි හිතන්නේ. එතකොට ඒ මමත්වයේ තියෙනවා අපිට කවදා හරි දවසක රහත්ත්වයට පත් වෙනකම්. ඒක ඒකත් කියන්න ඕන. අනිත් එක හැමතිස්සෙම අපි මේ බොහෝ දුරට නොදකින දෙයක් තමයි මේ තියෙන්නේ සම්පූර්ණ ක්‍රියාවලියක් කියලා. අපිට මේ තියෙන්නේ ශරීරයක් කියලා කියන්නේ මැෂින් එකක්. මේ මැෂින් එකේ තියෙන වෙන සිදුවිලි වලට අපි පුළුවන් තරම් විදිහට කරන්නේ උපාදාන කිව්වා වගේම ජවන්සිත ඇති කරගෙන සංසාරයක් හදන එක. ඉතින් ඒක නිසා අපිට සංසාරයක් හදාගන්න නැතුව ඉන්න පුළුවන් නම් එතකොට තමයි අපිට නිවනට එන්න පුළුවන්. ඉතින් ඒකෙන අපි බොහෝ විට මෙනෙහි කරගන්න පුළුවන් නම් කියනවා බුදුරජාණන් වහන්සේ එක වෙලාවක හිවලෙක් ඇවිල්ලා ඉබ්බෙක්ගේ කටුවක බලන් ඉන්නවලු ඉබ්බා එළියට දානකම් තුම්බෝ අංගාණි සකේ කලාපේ සමාදාහම් බික්කු මනෝවිතකේ කියන්නේ ඒ වගේ ඉබ්බා එළියට දානවා නම් අපේ රූප අපේ ඇසකන නාසය දීවකය මනස යන ඒ හය දොරෙන් අපි දානවා නම් අපි එළියට ඒක දැක්කොත් ඒකෙන් එළියට දකින හැමදේම ඡන්දය තුළින් අපි මනෝවිතක් හදාගෙන සංසාරයක් ඇති කරගන්න එකම තමයි කරන්නේ. ඉතින් ඒකට බොහෝ වෙලාවට එතනින්ම තමයි අපිට මිදෙන්න ඕනේ. එතකොට එතෙන්දි මේනේ කරනකොට සතර සතිපට්ඨාන තුළින් මම නම් දකින්නේ කායනුපස්සනාව, චිත්තානුපස්සනාව තුළින් එනේන හැම දෙයක්ම තේරුම් අරගන්න පුළුවන් වුණොත් අපිට මෙනෙහි කරමින් අපි මේ ඉන්නේ ක්‍රියාවලියක් තුළට ගොදුරු වෙච්ච අපි මේ මැෂින් එකක් මිසක් මේකට සංස්කාර හදාගෙන උපාදාන හදාගෙන අනාගතේ භවයේ දකින්න එක නෙමෙයි කියලා තේරුම් කරගත්තා නම් අපිට ඉතින් මේ ආත්මෙදිම ඔය උපාදාන සියල්ලම නැති කරගන්න පුළුවන්. තේරුවන් සරණ සමාවෙන්න. තේරුවන් සරණ සමාවෙන්න බොහොම පිං. හොඳයි. එහෙනම් අපි අද දවසේදී සාකච්ඡා නිමා කරන වෙලාවටම ඇවිල්ලා තිනවා. කලින් අද මම හිතනවා මේ වෙන සාකච්ඡාවන් තමයි අපිට කෙරෙන්න ඕනේ කියලා. අපද අපි අපිසිම අපි දිහා බලන්න උත්සාහ කරන්න කීප දෙනාට අපිට මේක ප්‍රයෝජනවත් වෙන සාකච්ඡාවක්. ඉතින් අපි අද කතා කරන්න උත්සාහ කරේ අර මා විසින් ඉස්පතු කළ දීපු විකන් මෙතන ඉදිරිපත් කරපු කතාගතන් වහන්සේ විසින් දේශනා කරපු මේ සූත්‍ර දේශනාවක තිබිච්ච එක්තරා කොටසක්. එයින් අපි කිව්වේ සියලුම ධර්මයන් වලට මුල් වෙන්නේ ඡන්දය කියන කාරණාව. ඡන්ද මූලකා සබ්බේ ධම්මා කියන කොටසරගෙන් තමයි අද සම්පූර්ණ සාකච්ඡාව වුණේ. අපි හෙට දවසේදී අපි කතා කරමු ගොඩාක් දේවල් අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. පස්ස සමුදය සබ්බේ ධම්මා කියන දේ අපි කොහොමද භාවනාවකින් දකින්නේ කියන්නේ. පස්ස සමුදය සබ්බේ ධම්මා. ඉතින් අපිට මදුපින්ද සූත්‍රය ආදී නොයෙකුත් සූත්‍රය සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ සූත්‍රෝන්තරන් ඇති පස්සේ සමුදය පස්ස සමුදය සබ්බේ ධම්මා කියන දේ කතා කරන්න අපි දැනගත යුතුම දේ පස්සේ නේද කියන කාරණාව අපිට මධ්‍ය සූත්‍ර වෙන දේවල්ින් කියුණා. අපි ඒව සම්බන්ධ කරගමු. අපි දැන් පොත්පත් බලලා ඒවට කමක් නැහැ. නමුත් ඒව තමන් කරගෙන තමන්ගේ අත්දැකීම් වලින් තමන් කරගෙන හෙට දවසේදී කතා කරමු. පස්ස සමුදය සබ්බ ධර්ම කියන්නේ අපි භාවනාවකින් ප්‍රඥාවක් වඩ පත් කරගන්නේ කොහොමද කියන කාරණාව. හොඳයි. එහෙනම් අපි අද දවසේදී සාකච්ඡාව මේ ආකාරයට නිමා කරමු. එතුලා ඉන්න කල්යන මිත්‍රට අනික ඔයලා පින් කීප දෙනෙක් සම්බන්ධලේ ඉඳලා ඉතිමිටයන් වුණා. ඉතින් ඒ අයටත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ රජවැඩි සුමිත හමුදුරු අතවලි සම්බන්ධ වන උන්වහන්සේටත් හැමදාම සම්බන්ධ වෙන ඔබ සියලු දෙනාටමත් අද දවසේදී අපි මේ ධර්ම ශ්‍රවණය කිරීම නිසා ධර්ම සාකච්ඡා කිරීම නිසා ඇති වූ කුසලයන්ගේ අනුභවයෙන් අපේ ප්‍රඥාව තව මිදක්කෝ වැඩිවීමට තව මිදක්කෝ අපිට මේ සත්‍ය ධර්මයේ තේරුම් ගැනීමට හැකියාව ලැබීමට හේතුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. එමනම් අපදරාම තිරුවන් සරණයි අපි නැවත මුණ ගැහෙමු ඊට පස්සේ තිරුවන් සරණයි සරණයි සරණයි